සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සම්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම සාවකාන් යේ සන්දිවාච රත්තෝච භාවනාය රතෝ මනෝති එනහිම් ශ්‍රී රතන බෞද්ධ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සදේවත් වාසනාවන්ත පින්නතුනි අද මෙත්තන් මේ අවුරුද්දේ වෙසක් පුන් පොහොය දින නිමිති කරගෙන සිල් සමාදන් වෙන්න අවස්ථාව. ඉතින් පින්නතුන් වාස සතුටට පත්වන්න බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඊටාම වැදගත් අවස්ථා කිහිපයක් සිහිපත් කරන අවස්ථාවේ අපට පන්සලට ඇවිල්ලා මේ වගේ සිල් ගන්න අවස්ථාවක් ලැබුණා කියන එක ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් කොට සලකන්නට. ඉතින් පින්නතුන් දන්නා අද වැනි දවසක මේ වෙසක් සමරන මේ ලෝකයේහි ප්‍රධාන වශයෙන් ලෝකයේ වෙසක් සමරන රටවල් දෙකක් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් කියන රටවල් දෙක. නමුත් මේ රටවල් දෙකේම අයට හැබෑ ලෙසම වෙසක් සමරන්න බැරි අවස්ථාවකයි ඉන්නේ. නමුත් එවැනි අවස්ථාවක හිටියත් ඔබ මේ ලෝක ගෝලයෙන් සම්පූර්ණ මෙහා පැත්තේ ඉඳගෙන ඔබ ඊටාම ඉහළ ලෙස ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේ පුදන අවස්ථාව. ඒක ඔබේ පින සනිටුහන් කරන අවස්ථාවක්. අපි දන්නවා මෙතන ඉන්නව පින්නතුන් සමහර අය මේ පොයට පන්සල් කිහිපයක සිල් ගත්ත පින්නතුන් ඉන්නවනේ. බලන්න කොච්චර භාග්‍යයක්ද. මම හිතන්නේ ඔබට ලෝකේ පොහේටියත් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ. ඔබ ශ්‍රී ලංකාවේ හිටියත් වෙසක් පොයට එක දවසකයි සිල් ගන්න ලැබෙන්නේ. නමුත් මේ රටේ ඉන්න මේ පින්වන්ත අය ඇතැම් විට එක මාසයක පොයක පන්සල් කිහිපයක සිල් ගන්නවා. බලන්න කොච්චර භාග්‍යයක්ද, කොච්චර පිනක්ද ඔබේ ජීවිතවල. ඒකෙන් පේන්නේ ඔබේ වාසනා ගුණයම තමයි පේන්නේ. අනිත් අතින් ඒකෙන් කියන්නේ ඔබට මේ ධර්මයේ වාග් දොර යන්න පුළුවන් කියන එකයි කියන්නේ. ලොකෝ දොරක් මේ ධහම තුල ඔබට යන්නට ඒ පින තියෙන එක තමයි ඒකෙන් ප්‍රකට වෙන්නේ. ඉතින් අන්න ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන් අපිට හොඳට ධර්මඥානෙ තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ, උන්වහන්සේගේ සදහම් කණිවිඩය මොකද්ද කියන එක ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. මේ කුඩා දරුවෝ වා පින්වන්ත අය, ඉතින් ඔබ දන්නවා මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට අවුරුදු 7 වුණත් පුළුවන් ධර්මය අවබෝධ කරගන්න. අවුරුදු 7 රහත් වෙච්ච අය ඉන්නවා මේ සම්බුද්ධ ශාසනයෙහි. ඒ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි අවම වශයෙන් අවුරුදු 7ක් කියලා තිබෙන්නේ. නමුත් මේ කාලේ ඔබ දන්නවද වයස කීයද කියලා? ඇතැම් විට මෙවැනි කාලයක මනුස්ස ලෝක ඉපදෙනවා ජාත සෝතාපන්න අය, ජාත සකදාගාමී අය ඉපදෙනවා. ඇතැම් විට ඔබේ ළඟ ඉන්න දරුවා ඇතැම් විට එවැනි තත්ත්වයෙන් ඉන්න ආධ්‍යාත්මික දියුණුවක් තියෙන දරුවෙක් වෙන්නත් පුළුවන්. ඔබ පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ දකින්න ඇති පොඩි ළමෙක්, ගෑනු ළමෙක් අර කුඩාම කාලේ ධර්ම විස්තර කරනවා. ඉතින් කොච්චර ආධ්‍යාත්මික දියුණුවකින් ඉන්න අයද? එනිසා කෙනෙක්ගේ වයස කොටස් 3කට බෙදෙනවා. එකක් තමයි ෆිසිකල් ඒජ් එක. අපිට කායිකව තියෙන වයස, උපැන්න සාතිකේ තියෙන වයස. ඊළඟට තියෙනවා මෙන්ටල් ඒජ් කියලා එකක්, මානසික වයස කියලා. අපි ගැන අපි හිතන ඉන වයසක් තියෙනවා. ඒ වගේම ස්පිරිටුවල් ඒජ් එකක් තියෙනවා. ආධ්‍යාත්මික වයස කියලා එකක් තියෙනවා. සමහර අය ෆිසිකල් ඒජ් එකෙන් අඩු නැට ස්පිරිටුවල් ඒජ් එකෙන් වා කියලායි. ආධ්‍යාත්මික වයසෙන් වා කියලායි. ඒ නිසා කෙනෙක්ගේ බාහිර රූපය දැස බලලා කියන්න බෑ එයා කොච්චර දියුණු කෙනෙක්ද කියලා. කෙනෙක්ගේ නුවණ ගැන බලන්න පුළුවන් සාධකය මොකද්ද? යම්කිසි කෙනෙක් කොච්චර ප්‍රඥාවන්තද කියලා බලන්නේ කොහොමද? බාහිරට කෙනෙක් චෙක් කරන්නේ කොහොමද? හැසිරීමෙන් කිසියම් ප්‍රමාණයක් තීරණය කරන්න පුළුවන්. නමුත් සාධකයේ තියෙනතන හැසිරීමම තීරණය කරන්න බෑ ඒකයි. හොඳට ශාන්ත පුද්ගලයෙක් විදිහට හැසිරෙන්න පුළුවන් කෙනෙකුට, දියුණුව නැති කෙනෙකුට උනත් පුළුවන්. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ ධර්මයේ සඳහන් කරනවා සාකච්ඡායේ පඤ්ඤා වේදිතබ්බෝ කියලා. සාකච්ඡාවෙන් තමයි අපි කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කියලා. කෙනෙක් කොතනද ඉන්නේ කියලා බලන්නේ ප්‍රඥාවෙන්. නිකං කරුණු නෙවෙයි, කෙනෙක් ගැන මතකයෙන් පාඩම් කරලා තියෙනව අහන්න පුළුවන්. විද්‍යාවේ මූලද්‍රව්‍ය කොච්චර තියෙනවද? ගැලක්සීස් කීයක් තියෙනවද? මූදේ කොච්චර සත්තු වර්ග, මාළු වර්ග ඉන්නවද? ශාක වර්ග කීයක් දැනට ලෝකේ තියෙනවද? පෘථිවියේහි උස් පහත් ස්ථාන මොනවද? ගංගා මොනවද? ඒව මතකයෙන් කියන්න පුළුවන්. ඒක ප්‍රඥාව නෙවෙයි. ඒක දැනුම. දැනුම කටවාඩම් කරලා පාසලෙන් ලබන්න පුළුවන්. නමුත් දැනුමයි ප්‍රඥාවයි කියන දෙකම. අන්නේ ප්‍රඥාව කෙනෙක්ගේ බලන්නේ සාකච්ඡාවෙන් තමයි බාහිරට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ ප්‍රඥාව තමයි කෙනෙකුට තියෙන වටිනාම සාධකය වෙන්නේ. අපට ලස්සන රූපයක් තිබුණ කියලා විතරක්, අපි හොඳට අධ්‍යාපනය ලැබුණ කියලා විතරක්, අපට හුඟක් සල්ලි තියෙනවා කියලා විතරක් අපි දිනු වෙන්නේ නැහැ. අපි සාර්ථක වෙන්නේ නැහැ. අපි බලන්නේ අපේ ප්‍රඥාව, අපේ නුවණ ජීවිතය ගැන කොහොමද බලන්නේ කියන එක ගැන තමයි. ඒකෙන් තමයි තීරණය කෙරෙන්නේ කෙනෙක් කොච්චර දක්ෂද, කෙනෙක් කොච්චර දියුණුවද, කෙනෙක් කොච්චරනම් සතුටෙන් ඉන්නවාද කියලා බලන්නේ යාගේ ප්‍රඥාව මට්ටම අනුව. දැන් අපි ටිකෙන් ටික බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපි කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ඉන්නවාද කියන එක අපි බලමු සාකච්ඡා කරලා. ඒත් එක්කම අපි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ නිකන් නෙවෙයි. දැන් අපිට හිතන්නේ ධර්මය අහලා දැන් මෙතනින් බණ අහලා පස්සේ කියලා ප්‍රැක්ටිස් කරනවා කියලානේ. සාමාන්‍යයෙන් අපිට එහෙම තමයි හිතෙන්නේ. එහෙමත් කරනවා තමයි. නමුත් පින්තුනේ ධර්මයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි ධර්මය අහද්දීම තමයි ප්‍රැක්ටිස් එකක් යන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලැබුවේ, නිවන් දැක්කේ මාර්ගඵල ලැබුවේ S2 අරගෙන ඉන්නකොට. S2 අරගෙන ධර්ම ශ්‍රවණයට අනුකම් දෙමින් ධර්ම කරුණ මෙනෙහි කරමින් ඉන්න අවස්ථාවේදී තමයි මාර්ගඵල ලැබලා තියෙන්නේ. අන්නේ නිසා ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනය කියලා සැලකනවා. විමුක්තායතනය කියන්නේ නිවන් දකින්න දොරටුවක්. One of the entrances of liberation or enlightenment. එනිසා හොඳට අවධානයෙන් බණහගෙන ඉන්නවනම් ඒ අහගෙන ඉන්න මොහොතේම ටිකෙන් ටික අපේ මනස දියුණු වෙනවා. එතකොට අපි අද අපි සමරන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච උතුම්ම ශාස්ත්‍රවරයන් වහන්සේ. උන්වහන්සේට හුඟක් හැකියාවක් තිබුණා, ඊර්ති බල තිබුණා. ලෝකයේ මිනිස්සුන්ගේ නුවණ බලන්න පුළුවන් හැකියාවක් තිබුණා. ලෝකේ වෙනත් ග්‍රහලෝක වලට ඊර්ති බලෙන් යන්න පුළුවන් හැකියාවක් තිබුණා. නමුත් ඒ සියල්ලටම වඩා අපි බුදුහාඳුරන්ට ගරු කරන්නේ උන්වහන්සේගේ ප්‍රඥාවට. ඇතැම් බොහොම සැඩපරුස පුද්ගලයන් දමනය කරන්න බුදුහාඳුර ඊර්ති බල පාලා තියෙනවා. සාමාන්‍ය ඊර්ති බල විතරක් නෙවෙයි, විශේෂයෙන් යමක මහා ප්‍රාතිහාර්ය වැනි එක පිට ශරීරයෙන් ගින්දරයි ජලයයි දෙකම පිට කරමින් බලාගෙන ඉන්නයි විස්මයටපත් කරන්න පුළුවන් හැකියාව බුදුහාඳුරන්ට තිබුණා. නමුත් ඒ සියලුම හැකියාවට වඩා ඒ ඊර්ති ප්‍රාතිහාර්යට වඩා බුදුරජාණන් වහන්සේ විශ්වාසය තිබෙ මොකක් පිළිබඳවද? දේශනා ප්‍රාතිහාර්යට. ඒ දේශනා ප්‍රාතිහාර්ය බුදුහාඳුරගේ ප්‍රකට උනේ ධර්ම දේශනා කිරීමෙන්. උන්වහන්සේගේ ප්‍රඥාව ඔස්සේ. ඉතින් ඔබ අන්න ඒ ප්‍රඥාව ටිකක් හරි තේරුම් ගන්න තරම් ඔබ වාසනාවන්ත වෙලා තියෙනවා ඒ ධර්මය අහනට. ඉතින් මේ අවස්ථාව හැම දිනකටම ලැබෙන්නේ නැහැ. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා ඔබ හරියට ධර්මයේ තේරුම් ගත්තොත් ඔබ අධ්‍යාපනයෙන් කොච්චර ඉහළට ගියත් ඔබ ලෝකේ වැඩිපුරම පැහැදෙන බුදුරජාණන් වහන්සේට. ඔබ හොඳට අධ්‍යාපනය ලබන්න. ෆස් ඩිග්‍රිය, බැචලර් ඩිග්‍රිය, මාස්ටර් ඩිග්‍රිය, ඩොක්ටරේට් එක දක්වා ඉහළටම අධ්‍යාපනය ලබන්න. ඩොක්ටරේට් එකක් නෙමෙයි පුළුවන් නම් දෙකම ගන්න. ඒ වගේම භාෂාත් හොඳට ඉගෙන ගන්න. දැන් මේ රටේ ඉන්නවා නම් ඉංග්‍රීසි වලට අමතරව ස්පැනිෂ් පුළුවන් නම්, ඒ වගේම මැන්ඩරින් පුළුවන් නම්, ෆ්‍රෙන්ච් පුළුවන් නම්, ඒ වගේම සයින් ලැන්ග්වේජ් එක පුළුවන් නම් ඒක අපේ ලොකු දක්ෂතාවයක්. විශේෂයෙන්ම සයින් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ඕන. ASL කියලා තියෙන්නේ. ඇමරිකන් සයින් ලැන්ග්වේජ් කියලා. ඒකත් අපි ඉගෙන ගන්න ඕන. ASL එක. එතකොට මෙන්න මේ දක්ෂතාවලින් අපි ඉදිරියට යන ගමන් ඒ සියලුම දෙයට වඩා වටිනාම දෙයක් අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෙන්වලා දීලා තියෙනවා. ඒ ධර්මයේ ඉගෙන ගැනීමෙන් අපට ලැබෙන වාසිය මොකද්ද? ඒ ධර්මයේ ඉගෙන ගත්තොත් තමයි අපි හරියටම සතුටෙන් ඉන්න ක්‍රම අපි දැනගන්නේ. ලෝකේ වෙන කවුරුවත් සතුටෙන් ඉන්න ක්‍රමය දන්නේ නැහැ. ලෝකේ මිනිස්සු සතුටෙන් ඉන්නවා කියලා කරන්නේ වැඩිපුර කෑම ටිකක් කනවා, රූප ටිකක් බලනවා. ඇරයට රැස් වෙලා කට්ටියත් එක්ක hina වෙනවා, දුර ගමනක් යනවා. අර නිවාඩුවක් එහෙම ලැබුණාම ඔබ දැකලා ඇතිනේ ලොකු වාහනවල පිටුපස්සේ බෝට්ටුවකුත් එල්ලන් මාළු පිටිලිහිකුත් තියාගෙන ඈත ගිහිල්ලානේ. හැතරම 100ක් 200ක් ගිහිල්ලා ඒ බෝට්ටුවත් ලේකෙහෙක දාගෙන ඒක පැදලා මාළු ටිකක් බලනවා. මෙහි අය සතුටු වෙන්නේ ඒවැය කරන්නේ. මෙහි අය මාළු බල සතුටු වෙද්දී අපි සතුටු වෙන්නේ කොහමද? අපි මාළුන්ට කෑම දාලා සන්තෝෂයෙන්නේ අපි. බලන්න වෙනස. මෙහි අය හුඟක් දුර පැය ගණන් දවස් ගණන් ඈත මහන්සි වෙලා සල්ලි වේදන් කරන් ගිල සතුට වෙද්දී අපි සතුට වෙන්නේ ගෙදරම. අපේ අම්මට තාත්තට සලකලා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා තියලා නැත්නම් පන්සලට ගිහිල්ලා භාවනා කරලා ස්වාමින් වහන්සේලට දාන දෙයලා අපේ ආචිල සීලට සලකලා අපි සතුට වෙන්නේ එහෙමයි. බලන්න මේ සතුට තියෙන වෙනස. අර ඈත දුර ප්‍රදේශවල ගිහිලා සතුට වෙලා නැහැට පස්සේ පුළුවන් දේ ගැන හිතලා සතුට වෙන්න. පස්සේ ගැන හිතනකොට සතුටක් නැහැ. හරි දුකක්. ලොකු වීදමකුත් කරලා ලොකු මහන්සියකුත් වෙලා ඇතැම් විට ඒ විනෝද වෙන්න ගිහින් ලැබිලා ආයි දවස් ගාණක් නිදියන වෙනවා මහන්සියට. නේද? බලන්න අපි අතින් කොච්චර වාසනාවන්තද අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරනව නියම විදියට තමන්ට සලකන ක්‍රමය තමයි අපේ සිත සතුටෙන් තියා ගැනීම. අපේ හිත සතුටෙන් තියාගන්න නියම විදියට පුළුවන්කම තියෙන්නේ හිතට එන කෙලෙස් වලින් අපේ හිත ආරක්ෂා කරගන්නට ඕන. යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා නම් අපට ඒ වෙලාවට අපේ හිතේ සතුට නැහැ. යම් කිසි කෙනෙක් ගැන අමනාපයක් තියෙනවා නම් ඒ අමනාපය තියෙන වෙලාවටත් අපට සතුට නැහැ. කෙනෙකුගේ දියුණුවක් ගැන අපට ඊර්ෂ්‍යා නම් ඒ වෙලාවේ සතුටක් නැහැ අපට. අපට හුඟක් මාන්නයේ හිතේ තියෙනවා නම් අනිත් කෙනාට වඩා මං තමයි ලොකු, මට තමයි උපාධි ඔක්කොම තියෙන්නේ, මං තමයි භාෂාව හුඟක් දන්නේ, මං තමයි හුඟක් ලස්සන, එහෙම කියලා නිතර නිතර හිතනවා නම් ඒ සතුටක් නැහැ. අපි ලස්සන වගේම පුළුවන් නම් අනිත් ලස්සන අඩු කෙනෙකුටත් එක්කත් හොඳට කතා කරන්න, ඇතැම්මිට මුහුණ විකෘති වෙච්ච නංගි මල්ලි කෙනෙක් එක්ක හොඳට ආදරෙන් කතා කරන්න, දැන් මන්ද බුද්ධික ළමයෙක් එක්ක අපට පුළුවන් නම් එයාට උදව්වක් කරන්න. අන්න ඒක තමයි අපේ රූපේ ලස්සන වෙන්න අපේ බුද්ධිය දිනු වෙන හේතු වෙන්නේ. ඉතින් අන්නේ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් මේ හැම දෙයක්ම දිනු වෙනකොට අපටම අපේ ජීවිතය ගැන බලා ගන්න පුළුවන්, පරීක්ෂා කරලා බලන්න පුළුවන්, චෙක් කරලා බලන්න පුළුවන් අපි ඇත්තටම අපි දිනු වෙනවාද කියලා. දැන් වෙනත් පරීක්ෂණ වලින් විභාග වලින් දැනුම බලන්න අපි එක්සෑම් එකක් ලියන්න ඕන. වෙනත් අය තමයි පරීක්ෂා කරන්නේ අපිව. නමුත් අපි දින වෙනකොට අපිටම මිරර් එකක් තියෙනවා, කැඩපතක් තියෙනවා. අපිව චෙක් කරගන්න. අන්නේ කණ්ණාඩි ඉස්සරහට දාලා බලන්න පුළුවන් දැන් කොහේද තමන්ගේ ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියලා. GPA එක එකෙන් බලාගන්න පුළුවන්. IQ එකත් බලාගන්න පුළුවන්. නැත්නම් EI එකත් බලාගන්න පුළුවන්. ඉමෝෂන් ඉන්ටෙලිජන්ස් එක. මේ ඔක්කොම අපිටම අපේක චෙක් කරගන්න පුළුවන්. එතකොට ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක කියලා කියන්නේ මොකක්ද අපේ? අපේ GPA එක කියලා කියන්නේ අපේ සිත සහ අපේ ශරීරයට වෙන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න එක. Understanding our body and mind is the Buddhist GPA. That is the Buddhist grade point average. අනිත් දේ තමයි Buddhist IQ එක සහ නැත්නම් EI එක මොකක්ද? අපේ හිත එක අරමුණක, එක භාවනා අරමුණක බොහෝ වේලාවක් අපි සබඳ ගන්න දක්ෂණම් මෙන්න මේක තමයි බොඩිසයිකියු එක කියලා කියන්නේ. මෙන්න මේක තමයි ඉන්ටෙලිජන් පෝෂන් එක කියලා කියන්නේ. නැත්තම් මේක තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. නැත්තම් ආවේදනික බුද්ධිය කියන්නේ මේක. අපේ මයින්ඩ්ෆුල්නස් එක තමයි අපේ තියෙන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක. ඔබ අහලද ඩැනියල් ගෝල්මන් කියලා ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා. ඔහු විශේෂ තීරියක් ඉදිරිපත් කළා. ඔහු ඉදිරිපත් කරන තීරිය මොකද්ද? ඒ තමයි ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක. මේකේ ලක්ෂණ පහක් දක්වන ඔහු. කෙනෙක්ගේ පර්සනලිටිය පෞරුෂය බලන ප්‍රධාන ලක්ෂණ පහ. අර තියනවාද? එකක් තමයි self awareness. ඒ කියන්නේ තමන් ගැන අවධානයෙන් ඉඳීම. ඊට පස්සේ inner motivation. යමක් කරන්න තියෙන උනන්දුව. ඒ වගේම self regulation. ආත්ම සංවරය. discipline එක. ඒ වගේම empathy සහ කම්පණය. ඒ වගේම social skills. මෙන්න මේ පහ තමයි කෙනෙකුගේ තියෙන දක්ෂතාවය. මොනවද? self awareness, self regulation, inner motivation, empathy and social skills. මෙන්න මේ පහෙන් ඉදිරියට ගියහම තමයි කෙනෙක් සැබෑරසම සාර්ථකයි කියලා කියන්නේ. එතකොට වර්තමානයේහි පොතපතින් දැනුම papers වලට ලියනකොට ලකුණු 100% ලිව්වත් කෙනෙක් දක්ෂයෙක් වෙන්නේ නැහැ. එයා ලකුණු 100% ගත්තත් එයාගේ මුල් average එකෙන් එයාට 20% විතරයි තියෙන්නේ. 120ක් විතරයි. එයාට අනිත් එක සුහඳව වැඩ කරන්න බැරි නම්, එයාට තමන්ගේ ගැන අවධානයක් නොමෙති නම්, එයාට අනිත් අයගේ දුක තේරුම් ගන්න පුළුවන් සහකම්පනයක් එම්පතියක් නොමෙති නම්, එයා සාර්ථක පුද්ගලෙක් විදිහට සැලකන්නේ නැහැ. කෙනෙක් සාර්ථක පුද්ගලයෙක් විදිහට සැලකන්නේ මෙන්න මේ ලක්ෂණ පහම කෙනෙක් ළඟ තියෙනට ඕන. මෙන්න මේ emotional intelligence කියන එක මේ ඩැනියල් ගෝල්මන් ඉදිරිපත් කරපු මේ මතවාදය තමයි අද බාහිර ලෝකයේ බොහෝ දෙනෙක් අධ්‍යයනය කරන්නේ, විශේෂයෙන් psychology අධ්‍යයනය කරනකොට. psychology වලටයි, philosophy වලටයි, educational science වලටයි, counseling වලටයි මෙන්න මේ subject එක විශේෂයෙන් අධ්‍යයනය කරනවා. ඔබ internet එකේ ගියොත් Daniel Goleman emotional intelligence කියලා ඔබ write කරවතින් ඔබට videos බලන්න පුළුවන්. ඒ එක video එකක් මිලියන ගාණක් views ලා ඉන්නවා. බලපුවයි. එතකොට මේන්න මේ ලක්ෂණ පහ ලොකෝ දර්ශනයක් විදිහට තමයි මේ western society ඉදිරිපත් කරන්නේ. ඔබ විශ්වාස කරනද මේ ලක්ෂණ පහම බුදුදහමේ ධම්මපදයක ගාථාවක් ඇතුළත්ද? උත්තානවතෝ සතිමතෝ සුතිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝවි වඩති. උත්තානවතෝ මහන්සියෙන් වැඩ කිරීම, අර ඉන මොටිවේෂන් කියන එක. සතිමතෝ මයින්ඩ්ෆුල්නස් එක, self awareness කියන එක. සුතිකම්මස්ස self discipline කියන එක. සුතිකම්මස්ස නිසම්මකාරිනෝ බුද්ධිමත් වැඩ කිරීම. සඤ්ඤතස්සච ඩිසිප්ලින් එක, ධම්ම ජීවිනෝ රයිටස් ලවලිහුඩ් ධාර්මික ජීවත් වීම. බලන්න අපි කොච්චර අපි ඉදිරියෙන් ඉන්නවද. මේ බටහිර සමාජයද මහා දර්ශන ඉදිරිපත් කරද්දී මිනිස්යාගේ බුද්ධිය දිනු කරන්න අපේ බුදුහාමුදුරෝ මේට අවුරුදු 2500කට කලින් අපට ඔක්කොම දේශනා කරලා තියෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන් වෙසක් දිනේ සමරන බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ පරිණිරවාණය කියන මෙන්න මේ උතුම් දිනය සමරන වෙසක් පොහෝ දිනය. අපි එකතකින් බුදුහාඳුර වෙනින් බුද්ධ පූජා පවත්වලා වෙසක් පුඩු පත්තු කරලා භක්ති ගීත කියලා ඒ දක්වන ගරුත්වයට කියන්නේ ආමිෂ පූජා කියලා. ද්‍රව්‍ය වලින් කරන පූජා. නමුත් ඊට වඩා බුදුහාඳුර අපෙන් බලාපොරොත්තුනේ මොකද්ද? බුදුහාඳුර බලාපොරොත්තුනේ ප්‍රතිපත්ති පූජා. උන්වහන්සේගේ ධර්මය අහලා මේක ප්‍රැක්ටිස් කරන එක. අන්නේ ප්‍රැක්ටිස් කිරීමෙන් තමයි ඇත්තටම අපි බුදුහාඳුරන්ට ගරු කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ටිකෙන් ටික අපේ හිත දියුණු කරගන්න ක්‍රමය. එතකොට අපේ සාර්ථකත්වය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිත ගැන අවධානය සිටීම. නැත්තම් mindfulness එක. Our success, our skillfulness completely depends on our mindfulness. The awareness of our body and mind. බාහිර රූපයක් දකිනකොට, බාහිර ශබ්දයක් අහනකොට, අන්නේ අවස්ථාවේදී අපේ සිතට, අපේ කයට මොකද්ද වෙන්නේ කියලා හොඳට අවධානයෙන් ඉදීම තමයි සිත ආරක්ෂා කරනවා කියලා කියන්නේ. එතකොට තමන්ගේ හිතේ ස්වභාවය ගැන තමන් දැන් දන්නවා. එතකොට සාමාන්‍ය කෙනෙක් බාහිර පිටස්තර පැත්ත තමයි බලාගෙන ඉන්නේ. අපි ඇතුළත බලන්නේ අපි. මේකට තමයි විදර්ශනාව කියලා කියන්නේ. ඉන්සයිට් මෙඩිටේෂන් කියන්නේ මේකයි. Normal people look at outside. We look at inside. එතකොට මෙන්න මෙතනින් අපට බලන්න පුළුවන් අපේ මානසික දියුණුව. එතකොට ටිකෙන් ටික අපි බලමු ඉදිරියට යන හැටි. එතකොට අපේ සිත ගැන අවධානයෙන් ඉන්නකොට බුදුහාමුදුරන්ගේ ධර්මය අහනකොට අපි ටික ටික අපේ ළඟ තියෙන ගුණාංග අපි ප්‍රැක්ටිස් කරනවා. එයින් පළවෙනි ලක්ෂණය තමයි දන් දීම කියන එක. අපි සන්තකව දෙයක්, අපිට අයිති දෙයක් අපි දෙනවා ටික ටික හරි අනිත්‍යයි. පොඩි කාලේදී අපට පෑනක් පැන්සලක් යාළුවෙකුට දීලා ඇඳුමක් දීලා කෙනෙකුට ටිකෙන් ටික අසරණ ළමයෙකුට සබත් කූට්ටමක් දීලා ගෙදර ඇති කරන සතුන්ට කෑම ටිකක් දීලා කුරුල්ලන්ට පළතුරු ටිකක් දීලා මේ වගේ පොඩි දෙයකින් අපට පටන් ගන්න පුළුවන්. අන්න ඒක හුරු කරන තමයි මේ රටේ අයට කුඩා කාලේ පොඩි සතෙක් දෙන්නේ. බලු පැටියෙක් හරි පූස් පැටියෙක් හරි කුරුල්ලෙක් හරි දෙනවනේ මෙහැට. ඇයි ඒක දෙන්නේ? ඒ ජෙනරස් එක පුරුදු කරන්න, ජෙනරසිටි එක පුරුදු කරන්න, පේෂන්ස් එක පුරුදු කරන්න, ඉවසීම පුරුදු කරන්න. ඒක නිගන් දෙයක් නෙවෙයි ඒක. එතකොට තමා සතෙක් ඇති කරනකොට අපි බලනවා තමන් කැම කන වගේම තමන් දන්නව අර සතටත් බඩගිනි වෙනවා කියලා. එතකොට සතටත් කැම් දෙක දෙනවා. මුලදී තමන් කැම කාලා දෙන්නේ, පස්සේ කරන්නේ මොකද්ද? කැම කන කලින්ම දෙනවා. තවත් කලින් ගියාට පස්සේ තමන් කැම නොකන් හරි තමා බඩගින්නෙන් ඉඳගෙන හරි සතර කැම දෙක දෙනවා. සතාලේ දුනහම බලනවා, සීතල වෙලාවට බලනවා, නිදියන ඕන ටික බලනවා. ඒ වගේම සතා දඟලනකොට අපි ඇත්තට කලබල වෙන්නේ, අපි උට සමාව දෙනවා. සතා දැමිට ගේ ඇතුළට වෙලා කැත කරනවා, අපි ඉවසගෙන ඒක අයින් කරනවා. මෙන්න මේ ටික ටික ටික අපි පුරුදු වෙනවා. මෙතනින් තමයි ආරම්භ කරන්නේ. දැන් ශ්‍රී ලංකාවේ නම් ඉතින් කුඩා කාලේ කරන්නේ පොඩි බෝනික්කෙක් දෙනවා බලාගන්න කියලා නලවන්න. එහි අපි කරන්නේ එහෙමයි. ඉතින් ඒ බෝනික ඉතින් අපිට සිදු කරන්නේ නැහනේ නේද? බෝනික ළඟදී අපට ඉවසන්න දෙයක් නැහැ ඉතින්. අපි ළඟදී බෝනික ඉවසන එක තමයි කරන්නේ. අපි ගැහුවත් බැන්නත් බෝනික ඉවසගිනේ මුකුවොත් hina වෙලමයි ඉන්නේ බෝනික. වැඩිම දෙයක් වුණොත් ඇස් දෙක එහාට මෙහාට කරන එක විතරයි කරන්නේ. ඒකෙන් අපිට ලොකු ඉවසීමක් පුරුදු වෙන්නේ නැහැ. නමුත් මේ සජීවී සතෙක් ඇති කරනකොට තමයි ඇත්තටම ඒ ඉවසීම පුරුදු වෙන්නේ. ඒ දන් දීම අපි පුරුදු වෙනවා. ඊට පස්සේ අපි ටිකෙන් ටික අපේ ආච්චිල සියලිනා නම් ඒ ඇයට අපි අම්මා හදලා දෙන කෑමට අපි ගිහිල්ලා දෙනවා. නැත්නම් වැඩි හිටියා තමගේ අම්මා තාත්තා ගෙදර ඉන්නවා නම් අත් දෙකෙන් මේ ටික දෙනවා ඒ ඇයට සතුටෙන් දෙනවා. එයා හිත සතුට වෙන කතා කරනවා. තමගේ වැඩි හිටියා අම්මල තාත්තට ශ්‍රී ලංකාවේ නම් ඉන්නේ ඒ ඇයත් එක්ක දින කතාම කතා කරනවා. ඔය අපිට දුරකථන තියෙන්නේ ඒවට. දුර බැහැරේ නම් අම්මා තාත්තාත් එක්ක කතා කරන්න. තමන්ට හුඟක් උදව් කරපු අයියලා කලින් ඉන්නවා නම් ඒ ඇත්ත එක කතා කරන්න තමයි දුරකථනේ හම්බෙලා තියෙන්නේ. දැන් මේ කාලේ හැටියට දිබ්බසෝත ඥානෙ වගේ එක. නේද දුර ඉන්න ඇත්ත එක කතා කරන්න පුළුවන් හැකියාව තියෙන ඉතින් ෆෝන් එකෙන් ඒකත් ලොකු පිනකට තමයි ලැබෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන අපි. අපි වෙනේ ලොකු කැපවීමක් කරපුවා ඉන්නවනේ ජීවිතේ නේද? ඒ ඇයට අඩුවම ගානේ සතියකට සැරයක් හරි කතා කරන්න. කතා කරලා සැප දුක් අහන්න ඒ ඇයට කතා කරන්න පුළුවන් වෙලාව අහගෙන අඩුම ගානේ විනාඩි දෙකක් හරි ඈත් එක කතා කරන්න. ඒක ලොකු සැනසීමක්. ඒ ශ්‍රී ලංකාවේ ඉන්න තමාගේ අම්මා තාත්තා වැඩිහිටියන්ට අඩුම ගානේ මාසෙට සැරයක්වත් ඒයට අවශ්‍ය කරන ආහාර පාන ටික, වියලි ආහාර ටික දෙන්න බලන්න. ඒක කරනකොට තමන් දිනු වෙනවා. එතකොට මේව කරනවත් එක්කම අපි ඒ දන් දෙනව විතරක් නෙවෙයි, බුදුදහමේ දානීය පින්කමක් දානීය විතරක් නෙවෙයි, ඒ දානීය භාවනාව කරගන්න පුළුවන්. ඒ කොහමද? දානීය භාවනාව කරගන්නේ කොහමද? generosity not only a generosity, but we can use it as a meditation technique. Buddha says, contemplating on generosity is one of the meditation techniques. ඒ තමා දන් දීපු දේවල් ගැන හිතීම භාවනාවක් එක. ඔබ කාට හරි උදව්වක් කළ තැන ඒ නිතරම තමන් හිතන්නේ. අනිත් ඇත්ත එක නොකියවට කමන්නේ මං අහවලට සැලකුවා කියලා. තමන් තමන්ම හිතන අනේ මම මෙයට උදව් කරා මං ලේ දන් දුන්නා මං ශ්‍රම දාන කළා තියෙනවා මං පන්සල ඇවිල්ලා සුද්ධ කළා කියලා නිතර හිතන්න. ඒ හිතනකොට තමන්ගේ හිත හරීම පිළිසිදුයි. දැන් සමහර අය ශ්‍රී ලංකාවේ ඉන්න හුඟක් වාර ගණක් ලේ දන් දීපු අය. ඔබට පුළුවන් මාස 4න් 5න් දිගටම ලේ දන් දෙන්න පුළුවන් සුදුසුකම් තියෙන අයද? අවුරුදු 18න් පස්සේ. අවුරුදු 55 60 විතර නැකන් ගන්නවා. සමහර අය 10 වතාව ලේ දන් දීපු අය ඉන්නවා. මෙතනත් ඇති ඒ වගේ නේද? හුඟක් වාර ගණක් ලේ දන් දීපු පින්නතුන් මෙතන ඉන්නවා. 50 වතාව දීපු අය ඉන්නවා. 100 වතාව ලේ දන් දීපු අය ඉන්නවා. එතකොට අන්න ඒ පින්කම්වල ලක්ෂණය තමයි අපි මේ පින්කම කළ ඉවරාට පස්සේ සමහර කාලවල අපිට ඒ වගේ දන් දෙන්න බෑ. ඒ දන් දෙන්න බැරි කාලවල අපි මොකද කරන්නේ? අර පුළුවන් කාලේ දීපු දාන ගැන හිතනවා අපි. බලන්න. ඒ නිසා ඔබට අද දවසේ දන් දෙන්න බෑ කියලා දුක් වෙන්න එපා. ඇතැමිට දුප්පත් නිසා වෙන්න පුළුවන්. ගෙදර අඩු පාඩු කන් නිසා වෙන්න පුළුවන්. කොවිඩ් රෝගය නිසා පන්සලට එන්න බැරි නිසා වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවට යන්න බැරි නිසා වෙන්න පුළුවන්. ඒක කමන්නේ. ඔබ දීපු දාන තියනවා නම් ඒව නිතර නිතර මේ ගැන හිතන්න. අම්මට තාත්තට සලකපු හැටි, අසරණයට පිහිට වෙච්ච හැටි, ලේ දන් දීපු හැටි, ශ්‍රම දාන පවත්වපු හැටි, ධර්ම දානමේ පින්කම් කරපු හැටි මේව නිතර නිතරම හිතන්න. හිතනකොට තමගේ සිතේ කුසලයේ දින වෙනවා. අන්නේ කුසලයේ නිසාම ඒ හිතේ පිරිසුදු බව නිසාම අපේ ශරීරයත් හුඟක් නිරෝගී වෙනවා. හුඟක් ලස්සන වෙනවා. මේ හිත ලස්සන වෙනකොට ශරීරණත් එක දැන් හුඟක් වයස ගියාට වයස පේන්නේ නැහැ. එතකොට අර බාහිර හුඟක් කාලේ පාරක ගන්න ඕනේ නැහැ ඉතින්. තමන් ප්‍රകൃතියම ලස්සන වෙනවා එතකොට. එතකොට බලන්න තියෙන තුනේ මෙන්න මේ දාණයෙන් අපි ටික ටික දිනු කරගන්න හැටි. ඒ දාණය අපිට කොටස් තුනකට දෙන්න පුළුවන්. දාණය ප්‍රභේද තුනකට බෙදලා තියෙනවා. මොනවද? ඒ තමයි ආමිස දාන, අභය දාන, ධර්ම දාන කියලා. ආමිස දාන කියන්නේ giving materials, භෞතික වස්තු දෙන ඒවා. අභය දාන කියලා කියන්නේ giving lives, ජීවිත දාන දෙන. මරණයට ලක් වෙන්න ඉන්න සත්තු ඉන්නවනම් ඒ මරණය නිදහස් කිරීම. දැන් අපේ ගෙදරදී අපේ කොමඩ් එකේ වැටිච්ච සතෙක් ඉන්නවනම් කුඹියේ ඒ සතා වුණත් අපිට බේරන්න පුළුවන්. සිනකේකේ වැටිච්ච සත්තු වෙන ඒ සත්තු බේරන්න පුළුවන්. සිනකේකට උණු වතුර දානකොට අපි එකපාරම වතුර දාන්නේ නැහැ. ඒ සිනකේකේ වටේ කුඩා සත්තු ඉන්නවා. අපි දානකොට වතුර වල එක අඩු කරලා දාන්නේ. තව සිසිල් වතුරයකට දාලා නැත්නම් එක විට මේ අපි වතුර එකේ මේ අර සිසිල් පැත්තත් ඇරලා තමයි උණු වතුරක දාන්නේ අපි. ඉතින් මේ පොඩි දෙයකින් උනත් බලන්න අපට කුසලයක් කරගෙන තියෙන අවස්ථාව. ඒවා පින්නතුනේ සරල දේවල් නෙවෙයි. ඒත් එක්ක අපේ හිතේ ලොකු කුසලයක් දිනවන ඔයත් එක්ක. ඒ වගේම අපේ ගෙදර භාජන ටික සෝදන ඉඳුළු වතුර ටික අපේ ගෙදර වත්තේ ඉඩ තියෙනවා නම් වැඩිපුර ඉඩ තියෙන වත්තක් නම් ඒ භාජන ටික ඔක්කොම ඉඳුළු ටික එක භාජනයකට දාලා පොදලි වුණාට පස්සේ අපිට ඒක වත්තේ අයින් කෙලවරකට දාන්න පුළුවන් ගිහිල්ලා. ඒකේ තියෙන බත්තට හුඟා සතු අනුභව කරනවා. එතකොට ආමිස දාන විදියට දෙන්න පුළුවන්. අබේ දානට විදියට සතු බේරන්න පුළුවන්. ඒ වගේම ධර්ම දානය කියලා එකක් තියෙනවා. gift of dhamma. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියනවා. the gift of dhamma excels all other gifts කියලා. දහම් පොතපත පූජ කිරීම, ධර්ම දේශනා කරවීම, CD ආදී පූජ කිරීම, දේශකයන් වහන්සේලා වැඩමවල ධර්ම දේශනා සංවිධානය කිරීම, ධර්මශාලා ඉදිකිරීම, ධර්මාසන පූජා කිරීම, මේ ශබ්ද විකාශන අන්ත පූජා කිරීම, මේ ඔක්කොමයි ධර්ම දානමය පින්කම් වලට. එතකොට දාන අතුරෙන් ඉහෙළම දානය තමයි ධර්ම දේශනාවෙන් කරන දානය. ඇයි ඒකට හේතුව? ඒකෙන ආහාර පානයක් දුනොත් වෙන දෙයක් දුනොත් ඒක ටික කලයි. නමුත් ධර්ම දානය දීලා හොඳ බණක් කියලා කෙනෙක්ගේ ආකල්ප වෙනස් කරවතින් කෙනෙක්ගේ විෂන් එක කෙනෙක්ගේ ඇටිටියුඩ් එක වෙනස් කරවතින් යාගෙන් විශාල සේවයක් ලෝකෙට වෙනවා. එනිසා ධර්ම දානය සුවිශේෂී පින්කමක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දානය දෙනකොට දැන් අපට සතුටුයි හිතේ. නිතරම දීපු දාන ගැන තමන් හිතේ තින්නේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් මේක හිතේ හිටියොත් අපිට වෙන වැඩක් කරන්න බැරි වේද කියලා නේ. නමුත් පින්නතුනේ තමන් කරන වැඩ කිසිම දෙයකට බාධාවක් වෙන්නේ නැහැ මේක. දැන් බලන්න අපි පාරේ යද්දි, ඩ්‍රයිව් කරද්දි, ගෙදර කෑම යද්දි කොච්චර දේවල් හිතේ හිත දපි එක සිද්ධ කරන්නේ නේ. අඩු ගානේ බලන් දැන් මෙතන බණ හද්දි කීයදක් හිතේ හිත දෙන්නේ නේ. එතකොට අන්න ඒකට අපට මේක රිප්ලේස් කරන්න පුළුවන්. මේ කුසලයේ දෙන්ට අපි ඇඩ් කරන්න තියෙන්නේ. ඒ දීපු දාණය ගැන නිතර සිහිපත් කරන් විශේෂයෙන් තමන් අම්මා තාත්තට සැලකුවා හැටි හොඳට මතක් කරගන්න ඒවා. ඒකේ අඩුපාඩුකම් තියෙනවා නම් අම්මා තාත්තා ඉන්නවා නම් කොහොම හරි වැඩිපුර සැලකන්න. ඉතුරු කාලේ. උපරිම ලෙස සැලකන්න ඒක අපේ ජීවිතේ හුඟක් කලක් මතකේ තියෙනවා. දැන් අම්මා තාත්තා එක්ක අපි ජීවත් වෙන්නේ අවුරුදු 40යි 50යි වැඩි වුණොත්. ඊට පස්සේ තව අපි අවුරුදු 20ක් 25ක් අම්මා තාත්තා නැතුව ඉන්නවා. ඔබ දන්නවද ඔබට වැඩිපුර අම්මා තාත්තා මතක් වෙන්නේ අර මුල් අවුරුදු 25 30 40 කාලයේදීද අම්මා තාත්තා නැතුණාට පස්සේද? ඔව් අම්මා තාත්තා නැතුණාට පස්සේ වැඩිපුර හිතෙන්නේ. ඇත්තම මේ අම්මා තාත්තා එක්ක ගෙදර එකට හිටියත් අම්මා තාත්තා ගැන එතර හිතන්නේ අපි වෙන වෙන දේවල් කරන්නේ ඉගෙන ගන්නවා යාළුවොත් එක්ක වැඩ කරන ඒවා කරන්නේ. අම්මා තාත්තා ගැන වැඩිපුර හිතන්නේ යන්නේ නැති වෙච්ච කාලෙට. හිතනකොට මොකද අපට වෙන්නේ? ඔව් අපට ඇතැම් විට දුකයි. අනේ පුළුවන්කම තිබෙදි සලකන්න එච්චර බැරි වුණා නේද කියලා. එහෙම දුක් වෙන්න ඕනේ නැහැ පින්නතුනි. Taman සලකපු විදියට සතුට වෙන්න. ඉන්නවනම් උපරිම ලෙස සලකන්න නැති වුණා නම් දුක් වෙන නෙවෙයි. Taman කරපු ප්‍රමාණයට සතුට වෙන්න. ඒ වගේම පින්කම් කළ පින් අනුමෝදන් කරන්න ඕනේ. එතකොට අම්මා තාත්තා නැති වුණාම අපට වඩාත්ම සතුට වෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ ඉන්න කාලේ පුරවන් තරම් ඒ සතුට වෙන විදියට ඉන්න. කුඩා කාලේ හොඳට ඉගෙන ගන්න එක තමයි එයාට කරන ලොකුම දව. කුඩා කාලේ හොඳට සංවර වෙන්න එක තමයි එයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ. සෙල්ලම් කරාට කමන්නේ. ක්‍රීඩාවලදී අපි මේ දේවල් කරනවා. නමුත් අපි එයාට අකීකරු නොවි අපි හොඳට අධ්‍යාපනය ලබන එක තමයි මේ කාලයට දෙන්න පුළුවන් ලොකුම ටැංග. එතකොට අපි මේ සඳහන් කළේ අපි මේ දීපු දාන ගැන නිතර හිතනකොට ඒකත් භාවනාවක් වෙනවා. ඒකෙන් තමන්ගේ හිත පිරිසිදු වෙනවා. මෙහෙම කළා අපි තව තවත් ඉදිරියට යනකොට අපි ටික ටික අපේ කායික වාචික සංවරය නැත්තම් සිල්වන්ත බව ඇති වෙනවා. අපි සිල්වන්ත වෙනවා. අන්නේ සිල්වන්ත භාවයේ ඩිසිප්ලින් එකේ වර්චුව එකේ නැත්නම් මොරල් ඩිසිප්ලින් එකේ මොරලිටි එකේ ප්‍රයිමරි ක්වොලිටිය මොකද්ද? What is the very primary quality in our discipline? In speech and behavior, what is the very first quality? පළවෙනි එක තමයි ඇත්ත කතා කිරීම කියන එක. මේක පින්නතුනි ප්‍රාණඝාතයෙන් වැළකෙනවටත් වඩා ඉතාම ප්‍රබල කුසලයක් මේක ඇත්ත කියන එක. ඔබ දන්නවද? සත්‍යවාදී වීම කියන එක. පාරමිතා පුරන බෝසත්තරු ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරන ශික්ෂාපදයේ මේක. බොරු කියන්නේ මොන වරද වුණත් සත්වඝාතනය වුණත් කාම වරදවා හැසිරුණත් සොරකමක් කළාට පස්සේ කවුරු හරි හොත් කියනවා මගේ අතින් මේක වුණා මම ආයි කරන්නේ නැහැ කියලා. ඒක කරේ නැහැ කියලා බොරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා අම්බලට්ටික රාහුරවද සූත්‍රයේ. ඇතෙක් ගැන උපමාවක්. ඔබ දන්නවනේ ඉස්සර යුද්ධවලට ඇත්තු ගියා. රජවරු යුද්ධවලට ගිහින් ඇත්තුත් එක්ක අස්සොත් එක්ක තමයි ගියේ. විශේෂයෙන් ඇතා යුද බිමට යන ප්‍රධාන සතෙක් විදිහට සැලකුවා. මේ ඇත්ත පුහුණු කරනවා අලින් පුහුණු කරනවා යුද්ධයට ගිහිල්ලා කොහොමද මුහුණ දෙන්නේ කියලා. යුද්ධයට ගිහිල්ලා ඇතා මුහුණ දෙනකොට ඇතා තමගේ ස්වාමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. යුද්ධ කරන ඔහුත් යුද්ධේ ඉන්නේ. යුද සෙබලෙක් වගේම ඉන්නවා. ඔහු ඔළුවෙන් ගහනවා, අතින් පහෙන් ගහනවා, ඇද්දල දෙකෙන් ගහනවා, හැම දෙයකින්ම ගහ ගහ සතුරාව පරාජය කරනවා. මෙහෙම සටන් කරන ඇතා ඔහුගේ ශරීරයේ එක අවයවයක් ආරක්ෂා කරනවා. මොකක්ද? ඔව්, කලින් අහලා තියෙනනේ. ඔහු මොන දේවල් පරිත්‍යාග කරත්, මොනවද ඔළුවෙන් සටන් කරනවා, කන් දෙකෙන් සටන් කරනවා, අත් දෙකෙන් ගහනවා, කකුල් දෙකෙන් ගහනවා, වලිගෙන් ගහනවා, දල දෙක කැඩුනත් ඔහු ඒත් පරිත්‍යාගයෙන් සටන් කරනවා. හැබැයි ඔහු එක අවයවයක් ආරක්ෂා කරන්නේ මොකද්ද? ඒ හොඬවැල කට ඇතුලේ දාන් ඉන්නේ. හොඬවැල එළියට ගන්න ලේසි. ඇයි ඒකට හේතුව? ඇතාගේ ශරීරයේ තියෙන වටිනාම අවයවය මොකද්ද? අපිට නම් වටින මොකද්ද? ඇතාගේ. ඔව්, ඇද්දල දෙකෙන් අපිටනේ වටින්නේ. ඇතාට ඒ ඇද්දල දෙකට වඩා වටින්නේ. ඇතාට වටින්නේ හොඬවැල. එකක් තමයි හොඬවැලෙන් තමයි හුස්ම ගන්නේ. අනිත් එක තමයි හොඬවැලෙන් තමයි කෑම බීම ඔක්කොම වරන් කඩට දාගන්නේ. ඒ හොඬවැලෙන් උඩ පුළුවන් ඇල්පෙනෙත්තක් වුණත් බිම තියන දයක් ගන්න. බත් ඇටයක් වුණත් ගන්න පුළුවන් හොඬේ. ඒ තමයි සියුම් මේක. එතකොට මේ උපමාව බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඇතා යුද්ධයේදී සම්පූර්ණම කැප වෙලා කකුල් දෙකෙන්, අත් දෙකෙන්, දල දෙකෙන්, ඔළුවෙන් හැම දෙයක්ම කැප කළා. ඊතල වලට, කඩු පහර වලට, පොළු පහර වලට, වෙඩි පහර වලට හැම දෙයකටම මුහුණ දෙනවා තමන්ගේ කරපිට ඉන්න ස්වාමියා වෙනුවෙන්. යුද බිමේදී සටන් කරනවා. එහෙම වුණත් මේ ඇතා තමන්ගේ හොඬවැල කට ඇතුලේ දාගෙන හොඬවැල ආරක්ෂා කරනවා. නමුත් යම් කිසි අවස්ථාවක මේ ඇතා හොඬවැල එළියට ගන්නවා. අර සියලුම අවයව වලින් සටන් කළේ බැරි වෙච්ච තැනදී ඇතා මොකද කරන්නේ? අවසාන වතාවට තමන්ගේ අවසාන උපකරණ එළියට ගන්නවා. එළියට ගත්තු ගමන්ම මේ ඇතාගේ කරපිට ඉන්න ස්වාමිය දන්නවා දැන් යුද්ධයේහි අවසාන භාගය දැන් යන්නේ කියලා. දැන් තමයි යන්නේ ඇතා මාරාන්තිකව යුද්ධයට පිවිසලා ඉන්නේ කියලා දන්නවා. එතකොට අර කරපිට ඉන්න ඇද්ගොව්වා නැත්තම් රජතුමත් ඒ අවසාන අවස්ථාවට මුහුණ දෙන සූදානම් වෙනවා. දැන් ජීවිත පරිත්‍යාගය. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළේ ඇයි? මේ උපමාව දේශනා කළේ යම් කිසි කෙනෙක්ගේ ජීවිතේ බොරු කීම කියන වරද තියෙනවා නම්, බොරු වෙන්න ජීවත් වෙන්නේ අනිත් අය රවටනවා නම්, ඒ අයත් අර අවසාන උපකරණ එළියට ගත්තා වගේ එයාගේ ජීවිතය අනිත් නැති වෙන දෙයක් නැහැ කියලා. එයාගේ අනිත් ගුණ දහම් ටික සියල්ලක්ම නැති වෙච්ච කෙනෙක් විදිහටයි සලකන්නේ. බලන්න උපමා වෙනස. අම්බලක්ක රාහුල වාල් සූත්‍රය දේශනා කළා tie. ඒ නිසා මෙන්න මේ බොරුවෙන් වැළකෙන එක තමයි පළවෙනි ගුණංගය කියලා කියන්නේ. ඊට පස්සේ සොරකමින් වැළකීම. මේ වගේ ටිකෙන් ටික ගුණ දහම් වලින් අපි දිනු වෙන්නට ඕන. විශේෂයෙන් වචන කතා කරද්දී නැවත නැවතත් තමන් කතා කරන වචනේ නිවැරදි වචනයක්ද කියලා බලන්න. කෙනෙකුගේ හිත රිදෙන දෙයක් කියන්න එපා. කේලම් කියන දෙයක් කෙනෙක් බිඳවන දෙයක් කියන්න එපා. කෙනෙකුගේ හිත රිදෙන දෙයක් කියන්න එපා. නිසරු වචනයක්, හිස් වචනයක් කියන්න එපා. එහෙම කියනකොට තමන්ගේ වචනේ ශක්තිය අඩු වෙනවා. එතකොට අපට අපේ කායික ශක්තියට වඩා වටින්නේ අපේ භාෂාමය ශක්තිය. අන්නේ භාෂාවකින් තමයි ලෝක ඉහළම පින්කමක් කරගන්න පුළුවන්. ධර්ම දානය කරන්නත් පුළුවන් ඒ තමන්ගේ වචනේ. අන්නේ වචනෙන් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුළු තුන් ලෝකයකට ධර්ම දේශනා කරන්නේ. අන්නේ නිසා වචනේ ඊටාම ප්‍රබල වෙන්න ඕන, ඊටාම ශක්තිමත් වෙන්න ඕන. අන්නේ ඒකේ ගරුත්වය රඳා පවතින්නේ සත්‍ය කතා කිරීම මත. මෙන්න මෙතන ඉඳන් ටිකෙන් ටික අපි අපේ ගුණාංග දින වෙනවා. අපි හොරකම් කිරීමෙන් වළකිනවා. අපි කෙනෙක්ගේ දයක් සොර සිටින් ගන්නේ නැහැ. අවශ්‍ය නම් අහලා අපි ගන්නවා. මෙන්න මේ ගුණාංග දෙක තමයි ආරම්භක අවස්ථාවේදී අපේ චරිත ලක්ෂණ බලන ප්‍රධාන ගුණාංග බවට පත් වෙන්නේ. මේ ගුණාංග අපේ ජීවිතයේ තියෙනවා නම් අන්න ඒ සිල්වන්ත බව හුදෙක් සීලයක් විතරක් නෙවෙයි. ඒකත් භාවනාවක් වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සීලානුසති භාවනාව. එකක් තමයි ඡාගානුසති භාවනාව. අපි දීපු දානයන් ගැන සිහි කරන එක භාවනාවක්. සිත එකඟ කර ගැනීමේ භාවනා ක්‍රමයක්. ඒක කමඨානම්. මෙඩිටේෂන් ටෙක්නික් එකක්. ඒ වගේම තමන්ගේ ඩිසිප්ලින් එක. ඩිසිප්ලින් ඉන් ස්පීච් ඇන්ඩ් බිහේවියර්. If we contemplate on our speech and behavior, the discipline of our speech and behavior, that is also one of the meditation techniques that Buddha has explained. එතකොට තමන් මේ වැරදි කරන්නේ නැති කෙනෙක් කියන එක තමන් සතුට වෙන්නේ ගැන. ඒක තමන්ගේ හිතේ සතුට වැඩි කරගන්න ක්‍රමයක්. එතකොට මෙන්න මේ වගේ ටිකෙන් ටික ඉදිරියට යනකොට ඊළඟට තවත් තමන්ගේ සුවිශේෂ ගුණාංගයක් තමන්ගේ ජීවිතේ ඉස්මතු වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි gratitude කියන එක. We are grateful. අපේ ජීවිත මේ මට්ටමට එන්න කී දෙනෙක් නම් ලෝකෙ උදව් කළ තියෙදි කියලා තමන්ට පේනවා. දැන් බලන්න අදෝබ මෙතෙන්ට එනකොට ඔබ උදේ ඇවිල්ලා සිලරිදි පොරවගෙන මෙතෙන්ට ඇවිල්ලා එකපාර ඇවිල්ලා වාඩි වුණානේ. බලන්න මෙතෙන්ට එනකොට එන්න කලින් මේ ඔක්කොම සුද්ධ කළා, සෝදලා, මේ ටෙන්ට් ගහලා, මේ සීට් දාලා, පුටු තියලා, ඇයියර ඔබ වෙනුවෙන් කටිය නිදි මරාගෙන කෑම උයලා කී දෙනෙක් නම් වැඩ කළද නේ? බලන්න ඔබව පිළිගන්නේ මේ කී දෙනෙක් වැඩ කළද? දැන් මෙතෙන්ට ආවට පස්සේ ඔබත් එක්ක අනිත් අය ඉතර කතා කරන්නේ නැහැ, ඔබව ගණන් ගත්තේ නැහැ, එහෙම කියලා හිතන්න එපා. ඔබට උපරිම ගරුත්වය දක්වලා තියෙන ඔබ එනකොටම මෙතෙන්. එනකොට නෙවෙයි, එන්න කලින් ඉඳලා. දවස් ගාණක් පෙර ඉඳන් ඔබව පිළිගන්න සූදානම් වෙලා තියෙන්නේ. ඇතැමිට ඔබත් එක්ක කවුරුවත් කතා නොකරත් කමක් නැහැ. මේ ඔබ වෙනුවෙන් තමයි මේ තවත් අයත් එන්න තියලා තියෙන පුටු ඒ පෑයට පින නැහැ ඉන්නේ කියලා වෙලා තියෙන්නේ. එනිසා පින තියෙන අය ඔබ විතරයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතාලම ඉහළ පින තියෙන අයට විතරයි මෙතෙන්ට එන්න පුළුවන් ගම තියෙන්නේ. නැති අයට ඉතින් පුඩු තිබ්බත් එන්න විදියක් නැහැ. අපි දොස් කිව්වට වැඩක් නැහැ. යාට පින මදි මෙතෙන්ට එන්න ඇවිල්ලා බලන්න. ඉතින් බලන්න අපි එයාට කොච්චර අපි කෘතඥතාවෙන්න ඕනද නේ? කලමුණ සලකන්න ඕනද මෙතෙන්ට විතරක් නෙවෙයි. ඔබ බලන්න ඔබ වාහනේ ප්‍රීවේ එක යනකොට ඔබ ඩ්‍රයිව් කරන් යනකොට ඔබට ඇතැම් විට හිතෙන්නේ ඔබේ ලේන් එකෙන් ඔබම ඉක්මනින් යන්න ඕනේ කියලා නේ. බලන්නේ සර්කල් එක යන අය බලන්න. ඒ බොහෝ දෙනෙක් යන්නේ ඔබ වෙනුවෙන් යන්නේ. ඔබ යන රෝහලට, හොස්පිටල් එකේ වෛද්‍යවරු, නර්ස්ලා ඇතැම් විට යන්නේ. ඔබ යන සුපර් මාකට් එකට බඩු අරන් යන ට්‍රක් එක තමයි අනිත් පැත්තේ අන්තිම කෙළවරේ ලේන් එක යන්නේ. ඇතැම් විට ඔබ යන ඉස්කෝලේ ටීචර්ස්ලාත් යනවා, වැඩ කරන අයත් යනවා. ඇතැමිට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩ කරන්න යනවා. නැත්නම් දුරකථන වල වැඩ කරන්න යනවා. මේ ඔක්කොම කවුද මේ? මේ ඔක්කොම ඔබට උදව් කරන්න ඉන්න අය මේ. නමුත් ඔබට හිතෙන්නේ කොහොමද? අනිත්‍ය ඔක්කොම අයින් වෙන ඕන මං එනකොට මං විතරයි යන්න ඕනේ කියලා. කවුරු හරි ඉස්සරහට දාපු ගමන් ඇතැමිට ડોක්ටර් කෙනෙක් මේ. මේ රෝහලේ ඉක්මනට මේ සර්ජරි එකට යන්නේ මේ. ඔබ ඇතැමිට කේන්ති ගන්නවා. එහෙම කේන්ති ගන්න එපා. ඒ බොහෝ දෙනෙක් යන්නේ ඉතාලම වැඩගත් වැඩකට යන්නේ ඔබ වගේම තමයි. ඇතැමිට ඔබටත් වඩා වටින වැඩකට තමයි බොහෝ දෙනෙක් යන්නේ. ඔබේම ඥාතින්ද සලකන්නේ කට යන්නේ. අර පාරේනේ වැඩ කරන්නෑ බලන්න. ඈ කන්ස්ට්‍රක්ෂන්ස් කියලා බෝඩ් එකක් තියෙනවා, ටිකක් දුකයිනේ අනේ අද වේගෙන් යන්න බෑ කියලානේ. බලන්න ඒ කට්ටිය ආවේ ඉඳගෙනනේ, සීතල ඉඳගෙන. ඔබ වෙනුවෙන් පාර හදන ඉතින් පොඩ්ඩක් ඉවසගෙන යන්න. එතකොට මෛත්‍රී වැඩම යනනේ. සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියන නේද? ඒ ඔබ වෙනුවෙන් බලන්න ආවේ ඉඳගෙන, සීතලේ ඉඳගෙන, අර තොප්පි දාගෙන නේ වැඩ කරන්නේ. ඒ ඔබට ලස්සනට පාර හදන්න තමයි කැඩිච්ච දැන් ඉහ හදන්නේ. නැත්තම් තව ලේන් එකක් ලොකු කරන ඔබට වේගෙන් යන්න. ඉතින් බලන්න පින්නතුනි, ඒ සාමාන්‍ය විතරක් නෙවෙයි. ඔබ මේ ලෝකයට එන විට බලන්න මේ මහා මාර්ග හදලා නේද? ඈ ගංගා උඩින් පාරවල් හදලා වාහන නිෂ්පාදනය කරලා නොයෙකුත් උපකරණ හදලා දුරකථන රූප වාහිනී නොයෙක් දේවල් හදලා ඔබ එනකම් මේ ලෝකය බලාගෙන හිටියව දෙන්න. අවුරුදු දහස් ගාණක් රිසර්ච් කරලා ඉහෙලටම ඩෙවලොප් කරලා ඔබ එනකොට හිතන්නේ ඔබේ අම්මා කොට්ටයක් මහලා ඇඳක් වෙන් කළ විතරක් හිටිය කියලා. දුවක් නම් රෝස පාටේව, පුතෙක් නම් නිල් පාටේව විතරක් ඇඳුම් ටිකක් විතරක් හදාගෙන හිටියා කියලා හිතන්න එපා. ඊට වඩා තා බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් ඔබ පිළිගන්න මේ ලෝකයේ හුඟක් වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බලන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා බොහෝ කාලයක් සාරාංශක ලක්ෂයක්, කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ බුදුරජාණන් වහන්සේ දර්ශනයක් ඉදිරිපත් කළ තියෙන අපට නිවන් දකින්න. ඒ විතරක් නෙවෙයි, දර්ශනය අවුරුදු 2500ක් මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඇවිල්ලා පොත්පත්වල ලියලා කටපාඩම් කරන් ඇවිල්ලා ඔක්කොම පොත්ට මුද්‍රණය කරලා ඔබ එනකම් බලාගෙන හිටියා. බලන්න අපි ලෝකෙට කොච්චර තව උදව් කරන්න ඕනද නේ? පින්නතුනි අපට ලෝකෙන් ඉෂ්ට වෙච්ච උපකාරය ඔබ දන්නව නම් ඔබ කවදාවත් කියන්නේ නැහැ මට ලෝකෙන් අසාධාරණයක් කියලා කියන්නේ. ඔබ හරියට මේ කළ ගුණ සැලකීම කෘතඥතාවයෙන් දැකගත්තොත් තේරුණොත් ඔබට ඔබේ ඇස් දෙකට කඳුළු වෙයි. ඒ විතරක් නෙවෙයි ඔබට එදාට හිතෙයි ඔබ දවසේ පැය 24ම නොනිදා නොමිලේ වැඩ කළත් ඔබ ලෝකෙට ණය කියලා. මෙන්න මෙහෙම හිතන කම් පින්නතුනි ඇත්තටම අපේ ගුණ දහම් දිනු වෙන්නේ. මෙන්න මේක නිකන් පින්නතුනි සරලව නෙවෙයි මේක හදවතේ ඉතාම ගැඹුරම තැනින් ඔබට හිතෙන්නට ඕන. ඔබ වාහනය ඩ්‍රයිව් කරන් යනකොට පේටන් බලපත්‍ර තියෙන කී දෙනෙක්ගේ වාහනේ නිෂ්පාදනය තියෙනද ඔබ දන්නවද? ඇතැම් විට එක වාහනයක පේටන් බලපත්‍ර 500කට වඩා තියෙන අය ඉන්නවා. ඒ බෙල්ට් එකේ ඉඳන් හැම අංශයක්ම සෙන්සර් එක බෙල්ට් එක ඒ හැම එකකම පේටන් ID තියෙනවා. චීනය රෝදය සොයා ගැනීම ඉඳන් අවසානයේ නෙවිගේටරේ දක්වා ඔය අතර නිෂ්පාදන ගානක අයිතිය තියෙන අය ඉන්නවා. පින්නතුනේ ඒක නෙවෙයි පුදුමේ. මොකද පුදුමේ? ඒ සමහර නිෂ්පාදන එළියට දාන නිෂ්පාදන අනාවරණය කරන එක ඩෙවලොප් කරන්න ගිහලා සමහර අය ගැතින් අකුසල සිද්ධ වෙලා සමහර අය මේ වෙනිට කොහෙද ඉන්නේ? ඔව් ඇතැම් විට මනුස්ස ලෝකේ පල්ලෙහා තැන්වලින්. ඔබ අහලා තියෙද හෙල්මට් එක නිෂ්පාදනය කරන්න ගිහිල්ලා හෙල්මට් එක හදන්න ගිහිල්ලා වඳුර තමයි ඒකට පාවිච්චි කරලා තියෙන්නේ රිසර්ච් එකට එක්ස්පෙරිමන්ට් වලට. වඳුර 500කට වඩා ජීවිත දාන්නේ දීලා තියෙනවා. ඒ එක හෙල්මට් එක ඩෙවලොප් කරන්න. පින්නොතින් මේ වගේ හැම නිෂ්පාදනයක් පිටුපස්සෙම බොහෝ දෙනෙක්ගේ දහරිය මාසිය තියෙනවා. අන්න ඒ ගැන අපි දන්නවා නම් අපි ලෝකෙට උපරිම ලෙස ලෝකෙට පිහිට වෙනවා. අපි මුගක් මහසිල ලෝකෙට වැඩ කරනවා. ලෝකේ මිනිස්සු මුලා කරන්න කිසිදාක වැඩ කරන්නේ නැහැ. අපි මොනම රැකියාවක් කරා මොන රැකියාවක් කළත් අපි ඉන්න ෆීල්ඩ් එකෙන් ඉහළම වැඩිම පිරිසකට සර්විස් එකක් අපි කරනවා. විද්‍යාඥයෙක් වුණත්, වෛද්‍යවරයෙක් වුණත්, ඉංජිනේරු කෙනෙක් වුණත්, අකවුන්ට් කෙනෙක් වුණත්, කවුරුණත් තමයි ඔබ ඉන්න ශේත්‍රයෙන් වැඩිපුරම මානව සංහතියේ පිරිසකට යහපත කරන දේක් කරන්න. නමුත් ඒකෙන් වඩාම වටින කවුද? වැඩිපුරම පිරිසකට සුගතිගාමී වෙන්න නිවන් දකින්න උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම උපකාරය වෙන්නේ. නමුත් එතෙන්ට එනකන් ඊට පල්ලෙහා දේවල් අපට හුඟක් ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ග්‍රැටිටියුඩ් එක තමයි බුදුහාම දේශනා කරා all the good qualities depend on gratitude කියලා. සියලුම ගුණධර්මන පදනම කළගුණ සැලකීම කියලා. එතකොට අන්නේ කළගුණ සැලකීම අපේ අම්මණ තාත්තට සැලකීම ඉඳන් බුදුරජාණන් වහන්සේට සැලකීම දක්වා වූ මේ පරාසය තුළ හැම තැනම අපට කළගුණ සැලකන්න පුළුවන්. වැඩි දෙයක් තව පින්නතුන ඔබේ වාහනේ හොදනවා නම් වාහනේ හොදන එකත් කළගුණ සැලකීම. ඔබේ ගෙදර අතුපාතු ගන්නවා නම් ඒකත් කළගුණ සැලකීම. ඔබේ ඇඳුම් ටික හොද ගන්නවා නම් ඒකත් කළගුණ සැලකීම. මේ හැම තැනකම හැම ගුණධර්මක පදනම කළගුණ සැලකීම කියන කාරණේ. මෙන්න මෙතනුණු 38 ගියාට පස්සේ ඊළඟට අපි බලනවා තවත් ඉහළ මට්ටමට අපේ හිත දිනු කරගන්න. ඒ මොකද්ද? ඒ තමයි සිත සමාධිමත් කිරීම. කන්සන්ට්‍රේෂන් එක. අපේ සාර්ථකත්වය බලන්න ප්‍රධාන දෙයක් තමයි ප්‍රධාන ස්ථානයක් තමයි අපේ සිත අපි එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගන්න පුළුවන් දක්ෂතාවය. ඒකට ක්‍රමවේද 40ක් තියෙනවා බුදුදහමේ. There are 40 meditation techniques that Buddha has explained for concentration meditation. සමත භාවනාව සඳහා භාවනා ක්‍රම 40ක් තියෙනවා. ආනාපානසති භාවනාව, breathing meditation, maitri භාවනාව, මෙත්තා භාවනාව, loving kindness meditation, buddha anusit භාවනාව, the contemplation of buddha's qualities. These are the meditation techniques that we can practice to concentrate our mind. මොකද්ද සිත සමාධිමත් කරනවා කියලා කියන්නේ? එක කුසල අරමුණක් අපි වැඩි වේලාවක් අපේ හිත තියාගන්නවා. දැන් අපි සියලු සත්වෝ සුවපත්ත්වා කියලා හිතන දිගටම අපේ සිත මේ නහය ආශ්‍රිතව අපි ફોકસ කරලා තියාගන්නවා. තියාගෙන සියලු සත්වෝ සුවපත්ත්වා කියලා එක දිගටම අපි සිහි කරන ඇස් දෙක පියාගෙන. ඒ වගේම අපට පුළුවන් බුදුරජාන් වහන්සේගේ බුදුමුණ සිහි කරන්න. කොහොමද කරන්නේ? බුදුහාඳුරෝ අරහං ගුණේ යුක්තයි. වර්ධි මේ ආදී ගුණ එකිනෙක අපි සිහිපත් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ මෙන්න මේව තමයි සිහිත එකඟ කරන භාවන. යත ප්‍රධාන භාවනාවක් විදිහට දේශනා කරනවා ආනාපානසති භාවනාව. බ්‍රීදින් මෙඩිටේෂන් එක. දැන් බොහෝ අය කියනවානේ අපට භාවනා කරන්න වෙලා නැහැ එහෙම කියලානේ. හරියට වැඩ තියෙනවා අපට භාවනා කරන්න වෙලා නැහැ කියලානේ සමහර අය කියනෝනේ. බලන්න පිනොතනේ ඔබට හුස්ම ගන්න හැම වෙලා නැහැ කියලා කියනවද ඔබ? ඔබට භාවනා කරන්න වෙලා නැහැ කියලා කියනවනම් එහෙනම් හුස්ම ගන්නත් වෙලා නැහැ කියලා කියනවා. බුදුදහමේ ආනාපාන සතිය කියන්නේ හුස්ම ගැනීම පිටකිරීම කියන භාවනාව. ඒ භාවනාවට අපිට කරන්න තියෙන්නේ මයින්ඩ්ෆුල්නස් එක ඇඩ් කරන එක විතරයි තියෙන්නේ. හුස්ම ගන්නකොට පිට ගන්නකොට දැන් හුස්ම ගන්නවා පිට ගන්නවා කියලා මේ නාසය ඇස්තේ හිත තියාගෙන ඉන්න. මුලදී අපි එක වාඩි වෙලා කරන්නේ ඇස් දෙක පියාගෙන අපට පහ වෙනකොට පුළුවන් අනිත් දේවල් කරමින් උනත් හුස්ම ගැන සිහින් ඉන්න. හුස්ම ගැන සිහින් ඉඳීමෙන් අපි මුලින් ආරම්භ කරනවා. ඊට පස්සේ අනිච්ඡාන පස්සේ විහෙරති යසසි සාමීති සික්කති පසසි සාමීති සික්කති කියලා when we breathe in we contemplate on everything is impermanent, when we breathe out we reflect on everything is impermanent. සරල දේෙන් හුස්ම ගැනීම පිළිකිරීමෙන් ආරම්භ වෙලා අපේ හුස්ම ගන්න පිට වෙනකොට මේ සියලුම දේවල් ඇති වෙලා නැති වෙනවා කියන විදර්ශනා භාවනාව දක්වාම යන්න පුළුවන්. දැන් මේ කාලේ තියෙන ලොකුම ගැටලුව තමයි ලෙඩ වුණාට පස්සේ හුස්ම ගන්න අමාරු වෙනවා. හරියට දුක් වෙනවා කටි අන්තිම මොහොතේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපට ප්‍රැක්ටිස් කරන්න කලින්ම කියලා තියෙනවා ආනාපානසති භාවනාව. අපි ලෙඩ වෙලෙක් නැංගලිනකොට හුස්ම ගන්න අමාරු වෙලිනකොට අපට හොඳටම භාවනා කරන්න පුළුවන් අවස්ථාව. හැබැයි ඒවලටම ප්‍රැක්ටිස් කරන්න බෑ මේක කලින් පුහුණු කරලා තියෙනවා නේද? කලින් පුහුණු කළ තියෙනවා නම් එදාට අපට ඒ අන්තිම මොහොතත් භාවනාව කරගන්න පුළුවන්. දැන් ඉස්සර ලෙඩ වුණාම සමහර අය බලන්න අපි ගියා නේද? මල් එහෙම අරගෙන ගියා නේද ලෙඩ වෙච්ච අය බලන්න. කෑම බීම එහෙම අරගෙන ගිහලා කාමරයක ඉන්න අය බලලා ආව නේද මගුල් ගෙදරකට යනවා කියන්නේ ලෙඩ බලන්න. නමුත් දැන් පිනොතන එහෙම කරන්න බෑ අපට. දැන් ලෙඩ ඇතුළු වෙන තැන විතරයි දෙන්න පුළුවන් යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඉස්පිරිතාලෙන් කතා කරලා අහන්න ඉතින් තාම ඉන්නවද නැද්ද කියලා විතරයි බලන්න පුළුවන්. අන්තිම මොහොත වෙන විට අපට ඥාතින් නෙවෙයි ටීවී වෙනද ටීවී එක බල බල හිටියේ ලෙඩ වුණාම. අද ටීවී කොහෙත් නැහැ. නැත්තම් හෑන්ඩ්ෆෝන් එකෙන් කතා කරගෙන හිටියද ඒකත් ඕනේ. අද මොකක්ද ඕනේ? අද ඉල්ලන්නේ ඔක්සිජන් සිලින්ඩරේ විතරයි ඉල්ලන්නේ අද. ජීවිතේ සරල නැහැ. හොඳට මතක තියාගන්න. හිතන්න එපා වැක්සීන් එක ගත්තා අපි සේෆ්ටි කියලා. මේ වැක්සීන් එක එක්ස්පයර් වෙන තරම් වැඩි දවසක් යන්නේ නැහැ. මේකේ වර්ෂන් එක වෙනස් වෙලා වෛරස් එක ගියත් ඇමිට තව එකක් දෙන්න වෙනවා. ඒ වැක්සීන් එක දීලා අපි වෛරස් එකෙන් බේරලා හිටියත් අපි අන්තිම මොහොතේ අපට හුස්ම ගන්න අමාරු වෙනවා. අපි ස්වාභාවික මරණයට පත් වුණා. අන්න ඒ මොහොතේ සාර්ථකව ගත කරන නම් අපි කලින්ම මේක පුහුණු කරලා තියෙන්න ඕන. අපට අන්තිමටම වටිනේ අපි ගන්න හුස්ම ටික. අන්නේ හුස්ම ටිකට අපි සතිමත් බව එකතු කරවතින් මයින්ඩ්ෆුල්නස් එක අපි එකට ඇඩ් කරවතින් අපි තමයි මේ ලෝකේන වාසනාවන්ත තමයි වෙන්නේ. එතකොට අන්නේ ආනාපාන සතිය හිත සංවර කරනකොට මොකද වෙන්නේ? අපේ හිත ටිකෙන් ටික තැම්පත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හිතේ සතුට වැඩි වෙනවා. සැපේ වැඩි වෙනවා. එතකොට අපි අර ඉතාලම ලාමක දේවල් හොයාගෙන ගිහිල්ලා ලැබපු සතුටයි ලබන්නේ තරණ උත්සාහයේ ටිකෙන් ටික අඩු වෙනවා අපිට. දැන් අපි සතුටු වෙන්නේ කොහමද? දැන් අපි සතුටු වෙන්නේ කෑම කාලා, නැත්නම් වේගෙන් වාහනේ drive කරලා, නැත්නම් සින්දු ටිකක් අහලා TV එක බලලා අපේ යාළුවෝ සුගාක් යාළුවෝත් එක්ක ඉන්න වෙලায় සන්තෝෂ වෙන්නේ නේ. නමුත් අපි භාවනා කුර කරගත්තොත් එදාට අපි සතුටු වෙන්නේ කොහමද? දැන් අපි සතුටු වෙන්නේ SMS වල කට්ටියට නේ. නමුත් spiritual development එකට පත් වුණාට පස්සෙත් අපි SMS එකක් කරනවා. මොකක්ද ඒ? ඒ තමයි silently, mindfully, slowly. Silently, mindfully, slowly. This is the highest SMS that Buddhism teaches us. එතකොට හිත සංවර වෙන වෙන මොකද්ද වෙන්නේ? නිහඬව, සතිමත්ව, ඊටාම හිමින් තමයි වැඩ කරන්නේ. අර කලබල ගතිය එන්න එන මඩු වෙනවා. හැබැයි ඔහු තමයි වේගවත්ම වැඩ කරන කෙනත් ඔහු. බාහිර කෙනෙකුට පේන ඔහු ඊටාම හිමින් වැඩ කරන කෙනෙක් කියලා. නමුත් ඔහු තමයි වේගයෙන්ම වැඩ කරන කෙනා. ඔහුගේ ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එකට ඔහු වේගෙන් වැඩ කරන කෙනෙක්. අනිත් හැම දිනෙකම බඩු මෝටර ටිකක් ගොඩ ගහ ගන්න තමයි ඔහු වේගෙන් වාහනවල යන්නේ. ගෙදරට කැම බීම ටිකක් ගේන්න, බඩු මෝටර ටිකක් ගේන්න, කුස්සියට, බෙඩ්රූම් එකට. ඒ බඩු ටික ගේන්න තමයි ඔය ෆ්‍රී වේ එකක් අයින්ද කියන බලන්නකෝ. ඒ වේගෙන් යන්නේ ඒව ගේන කට්ටිය. ඒව ගේන්නේ නැහැ, රැකියා රක්ෂාවට යන්නේ, ඉගෙන ගන්න තමයි යන්නේ ඔක්කොම. අපි ආධ්‍යාත්මික පැත්ත දිනනවා, අපි තේ ටික කරනවා, අපි නොකන බීන්නේ නැහැ. නමුත් අපි ඊට වඩා වේගෙන් යන්නේ අපේ ආධ්‍යාත්මික දිනුවත් එක්ක. අපට තියෙන අවශ්‍යතාවයේ බඩමුට්ටු ගොඩ ගහගන්න නෙවෙයි දාට. අපට අවශ්‍යතාවයේ තියෙන අපේ ඇතුලේ තියෙන කෙලෙස් ටික ඉක්මනට අස් කරගන්න. ලෝභකම අස් කරගන්න, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව, මෝහය මෙන්න මේ ටික අඩු කරගන්න තමයි අපි ඊට පස්සේ වේගවත්ම යන්නේ. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ මේ බඩු මුට්ටු හොයාගෙන යන ලෝකයේහි ඔබ හිතනවාද ඒගේ සතුට වැඩි වෙනවා කියලා? බඩු මුට්ටු යාන වාහන ඉඩකඩම් හොයාගෙන යන එකේ සතුට පින්නතුනේ එන්න එනම අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අපි හොයාගෙන එකතු කරපු බඩු මුට්ටු ටිකෙන් ටික දිරාපත් වෙනවා. ඒ අපි එකතු කරගත්තු යහළ මිත්‍රාදීන් ටික ටික ටිකයි වයසට යනවා. ඒ ඇටිගෙන් ටික අපි වෙන් වෙනව මරණයටපත් වෙනවා. අපි කොච්චර අලුත් දෙයක් ගත්තත්, අලුත් වාහනයක් ගත්ත කියලා බලන්න. අරගෙන සතියක් දෙකක් යනකම් වාහනේම ඉන්නේ නේද? රැට නිදිය ගන්නකොට නැගිටලා තෙවිලායි බලන වාහනේ. අලුත් වාහනයක් එම ගත්ත කල් එහෙම තමයි කට්ටිය. ටික කලක් ගියාට පස්සේ වෙන්න තුනේ අර අලුත් ගැටි අඩු වෙනවා ටික ටික. ඊට පස්සේ සාමාන්‍ය දෙයක්. ඇඳුමක් ගත්තහම බලන්න. ඒකත් එහෙම තමයි ටික කලක් ගියාට පස්සේ ඒකේ පා වෙනවා. අලුතෙන් හෑන්ඩ් ෆෝන් එකක් ගන්න බලන්න. ගත්ත දවසෙන් අලුත්ම එකක් කියලා හිත හිත ඉනෝ නේද? අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ඒක එක්ස්පයර් වෙනවා. ඊට වඩා අලුත් වර්ෂන් එකක් ඇවිල්ලා. අපි ලස්සන කැමැතිම කෙනෙක් කියලා මුලින් ආශ්‍රය කරන්න බලන්න. මුලදෙම දැක්කම අනේ ඔයා හරි හොඳයි, කොණ්ඩේ හරි ලස්සනයි, කටහඬත් හරිම හොඳයි ඔයාගේ, ඇවිදින කොටත් හරි ලස්සනයි කියලා කියනෝනේ. ටික දවස් ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔයා කොණ්ඩේ පීරලා නැහැ. ඔයා මෝන හරියට කුයර දාලා නැහැ. ඔය ඇඳුම හරි නෑ ඇඳපු හැටි. ඊට පස්සේ අඩු කඩු බලන්න. ඉස්සෙල කොණ්ඩේ අවුල්ලලා තියෙන කොටත් හරි ලස්සනයි කොණ්ඩේ කියලා කියනෝනේ. ඉස්සර කළු පාට කොණ්ඩේ තියෙන කාලේ හිතනම සුදු පාට කරගත්තා. දැන් සුදු වෙනකොට කළු කරගන්න. පින්නතනි මේක තමයි ලෝකේ සාමාන්‍ය ස්වභාවය. මේක වරදක් නෙවෙයි. මේක දැක්කොත් අපි පින්නතුනි අපි දන්නවා මේ බාහිර භෞතික දේවල් මත යකුණොතින් අපේ සතුට කවදාවත් වැඩි වෙන්නේ නැහැ. ඒකිනු සතුටක් තියෙනවා, සතුටක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ. ආසාවියක් තියෙනවා, ලෝක එන්ජොයිමන්ට් එකක් තියෙනවා. හැබැයි ඒ එන්ජොයිමන්ට් එක අඩුයි, ඒකේ ඩේන්ජර් එක ආදීනවේ වැඩි. අන්න ඒ නිසා අපි මේ වෙනස් වෙන ලෝකයේහි, මේ සතුට අඩු වෙන ලෝකයේ ඒ සතුට වැඩි වෙන ක්‍රමයක් තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අපේ හිත ටිකෙන් ටික දියුණු කරවතින්, හිත පිරිසුදු කරවතින් එදාට අපට සතුට එන්නෙම වැඩි වෙනවා. අපි වයසට ගියත් සතුට වැඩි වෙනවා. ඉස්සර අපි සතුටුනේ හොඳට කෙලින් ලස්සනට ගියෝතින් තමයි සතුටුනේ. අපි හිත හොඳට දිනු කරෝතින් අපි වක්තු වෙල හැරමිටින් යන දවසේදී ඉතාම සන්තෝෂෙන් එදාටත් යනවා. එයි අපි හිත හරියට පිරිසිදුයි. කවුරු එක්කවත් අමනාපයක් නැහැ. කවුරු ගැනවත් ඊර්ෂ්‍යාවක් නැහැ. මාන්නයක් නැහැ. තමයි ඉතාම හිත පිරිසිදුයි. එතැමිට තමන්ගේ ළඟම ඥාතින් වියෝ වෙනවා. තමන් දන්න කලින්ම මේක වෙනවා කියලා. තමන් දුක් වෙන්නේ නැහැ. ඒ කලින් මෙයාට පින්කම් කරන්න උදව් කළා. එයා සුගතිගාමී වෙන ඔක්කොම උදව් කළා තියෙනවා. ඒ නිසා අපි වේලාසනේ මනිතට අපේ ළඟම ඉන්න ඥාතින්ට අඳුම ගන්නේ ළඟම තමයි ඉතාම ආදරය කරන පස් දෙනෙකුටවත් උදව් කළා තියන්න. ඒ අය මිය ගියාට පස්සේ අනිවාර්යයෙන්ම සුගතිගාමී වෙන විදියට. ඔබ බලන්න යම් කිසි කෙනෙක් නැති වුණොත් ඔබ වැඩිපුරම දුක් වෙන්නේ කවුරු ගැනද කියලා. නිකන් ඉනවට කොලේක ලියන්න බලන්න. පස් දෙනෙක් ලියන්න. පුළුවන් නම් 10 දෙනෙක් වුණත් කමන්නේ. අන්න ඒ පස් දෙනා හරි 10 දෙනා හරි හිතන්නේ වයසකයි විතරයි කියන්නේ පොඩි හැත් වෙනවනේ. ඔබට කලින් ඔබට බාලයත් නැති වෙනවා. දරුවෝ වන්ට උනත් අනතුරක් වෙන්න පුළුවන්. අන්න ඒ අය මරණයෙන් පස්සේ ඒ අය දැන් මේ ජීවත් වෙලින ආත්ම භාවයට වඩා ඉහළ තැනකට යන්න ඔබ උදව් කළද තියෙන්නේ කියලා බලන්න. ඒයට දන් දෙන්න, සිල්වන්ත වෙන්න, භාවනා කරන්න, සමතී දර්ශනා වඩන්න, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න ඒ අයට ඔබ උදව් කරලාද තියෙන්නේ කියලා බලන්න. අන්න ඒක නැත්තම් ඉක්මනටම උදව් කරන්න ඒ අයට. යන් මේ පැත්තේ ඉන්න අකමැති නම් සල්ලි දීලා හරි මේ උදව්ව කරන්න. මේ දානෙට આવොත් මෙච්චර ගාණක් දෙනවා. පැයක් භාවනා කරොත්ින් ඩොලර් 100ක් දෙනවා. එහෙම කියලා හරි කරවන්න මේකට. මුල් කාලේ. එහෙම කරත් පාඩු නෑ. කලක් යද්දි ඒ අය මේකට ඉන්ටරෙස්ට් වුණාට පස්සේ අර ගත්ත සල්ලි වගේ දෙවුණයක් ඔබට දෙයි ආයෙට පස්සේ. පින්නතින් මේකෙන් තමයි ඇත්තටම අපි අනිත් කට උදව් කරන්නට ඕන. ඒ නිසා මෙන්න මේ මානසිකව දිනු වෙනකොට එක පැත්තකින් තමන්ට ලොකු සතුටක් ලබන දෙයක් ඇතුලේ කොයි වෙලෙත් තියෙනවා. මෙන්න මේ දේ තමන්ගේ මනසේ තියෙනවා නම් මෛත්‍රී භාවනාව කළා, බුදුගුණ භාවනාව කළා, ආනාපාන සතිය කළා, නිතරම හිතේ සතුට, සිතේ එකඟ බවෙන් තියෙන ආධ්‍යාත්මික සතුට තියෙනවා නම් එයාට පොඩි ගෙදරක හිටියත් එකයි, ලොකු ගෙදරක හිටියත් එකයි. පරණ වාහනයක ගියත් එකයි අලුත්ම වාහනයක ගියත් එකයි යට දැනෙන්නේවත් නැහැ ඒක. අනිත් අය ප්‍රශංසා කළත් එකයි බැන්නත් එකයි. තමන්ගේ රූපය ලස්සන වුණත් එකයි කැත වුණත් එකයි තමන්ට ඒක දැනෙන්නේ නැහැ ඇත්තට. ලස්සන නම් හොඳයි කියලා හිතන් ඉනවා පිටට තමයි. ලස්සන නැත්නම් ආයෙත් කමන්නේ කියලා හිතන් ඉන්නේ. මොකද තමාර භෞතික ෆිසිකල් බොඩි එකට වඩා තමන් ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ තමන්ගේ ස්පිරිචුවලිටි එක, තමන්ගේ මයින්ඩ් එක මේ ධර්මය ගැන. මෙන්න මේ මට්ටමට අපි ආවොත්ින් එදාට අපේ විශාල වෙනසක් වෙනවා. මොකක්ද ඒ වෙනස? අපිව නඩත්තු කරන, අපිව මේන්ටේන් කරන හරි ලේසි ඊට පස්සේ. මුහා බඩමුට්ටු ඕන වෙන්නේ නැහැ. මුහා කණිත්යෙන් කතා බහ කරන්න ඕනේ නැහැ. නිතරම දැන් අපි වෙනත් කෙනෙක් දැකාම අපිත් එක්ක හිනා වෙන්න ඕන, කතා කරන්න ඕන, ඇඟව තල්ලන්න ඕන. එහෙම නෙනේ. අපිට කෑම කන වෙලාවක් නම් කෑමට වීදුරු අල්ලන්න ඕන, කෑම කන්නෙන්න කියන්න ඕන. මේව නෙනේ. එහෙම නැතුව දුක හිතරනේ හැම දිනටම නේ සමහර අයද. නමුත් මෙහෙම දිනුවක ඉන්නවා නම් යාට කොහමද? යාට සලකන කොටත් එකයි නොසලකන කොටත් වෙනසන්නේ. ඇතැම් විට නොසලකන කොට යා වඩාම සතුටු වෙනවා යා. ඇයි අනිත් අය තමන් එක කතා බහ නොකරනවා නම් තමන්ට ඒ වෙලාවෙත් භාවනා කරන්න වෙලාවක්. අනේ හරියම හොඳයි කියලා කියනවා. ඊට පස්සේ යාට කරන ලොකුම සැලකිල්ල මොකක්ද? නොසලකිල්ල වෙනවා. සමහර හාමුදුරුවෝ එහෙම අපි දන්න හාමුදුරුවෝ කියනවා මට කරන ලොකුම සැලකිල්ල තමයි නොසලකිල්ල කියලා. අපි අසුර කරපු වයසක හාමුදුරු කෙනෙක් හිටියේ ගුරු හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරුවෝ නිතරම කියන දෙයක් තමයි මට කරන ලොකුම සැලකිල්ල නොසලකිල්ල, මාව නොසලකා හරින්න කියලා. ඒ විලාසයේ තේ හාමුදුරුවෝ සක්මන් කර කර භාවනා කරනවා. එතකොට මෙන්න මේ දේ කරද්දී අපි ඉගෙන ගන්නේවත් හොඳට අපි දෙන සාර්ථකව කරනවා. අපි තනියෙන් ඉගෙන ගන්න විතරක් නෙවෙයි අපි යාළුවන්ට අද හොඳට උදව් කරන යාළුවෙන් අපි ඉගෙන ගන්න ගමන්ම. ඔබ ඔබේ දරුවාට උගන්වන ගමන් ඒ වයසින තවත් දරුවන් කීප දෙනෙකුට උදව් කරනවා. ඔබ ඔබේ ගේ හදන ගමන් දුප්පත් අයගේ තව ගෙවල් කීපයක් හදන උදව් කරනවා. ඔබ ඔබේ අම්මට තාත්තට උදව් කරන ගමන් තාත්තා අම්මල තාත්තල ගානකට උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ශ්‍රී ලංකාවේ නම් ඔබේ ගමේ ඉන්න දුප්පත් ගෙවල් 4-5කට ගෙවල් 10කට ඔබට උදව් කරන්න පුළුවන්. දුප්පත් ළමයෙකුට දෙන්නෙකුට පොට්ටි කරන් දෙන්න පුළුවන්. මේ හුඟක් දේවල් ඔබට ඉන්නේ එකම දරුවා නම් ඒ දරුවාගෙන් ලබන සතුට වගේ තවත් 10 ගුණයක් විතර සතුටක් ඔබලාට ලබනවා තවත් දරුවෝ 10කට උදව් කරලා. ඔබට දරුවෝ එක්කෙනෙක් ඉන්නවා නම් ඒ දරුවට විතරක් උදා කරොත් ඒ සතුට විතරයි ඔබට තියෙන්නේ. ඔබට එක දරුවෙකින් දීදී තව දුප්පත් දරුවෝ 5 දෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ඔබේ දරුවාගේ මාර දරුවෝ 5 දෙනා තමන්ගේ දරුවෝ වගේ දකින්න පුළුවන්. ඒ දරුවෝ 5 දෙනා විභාග සමත් වෙනකොට ඔබේ දරුවා පාස් වෙනා වගේම සතුට වෙන්න පුළුවන් ඔබට. ඔබේ ගෙදර ලස්සනට හදාගන්න ගමන් පුළුවන් නම් දුප්පත් ගෙවල් ශ්‍රී ලංකාවේ හැරි ගෙවල් 5කට හැරි සිවිලියන් සීට් එක අරන් දෙන්න පුළුවන් නම් පුළුවන් නම් ගෙවල් 2කට හැරි බ්ලොග් ගාල් ටික අරන් දෙන්න. සිමෙන්ති ටික අරන් දෙන්න. බලන්න ඔබ අන්තිම මොහොතේ ඇතැමිට ඔබේ ගෙදර ගැන හිතලා නෙවෙයි සතුට වෙන්නේ ඔබ. අර දුප්පත් ගෙවල් දෙකට උදව් කරපු දේ ගැන තමයි සන්තෝෂ වෙන්නේ. ඔබට අන්තිම මොහොතේ ඔබේ ගේ ලොකුවට තියෙනවා කියලා සතුට වෙනවද ඔබ? මරණසන්න මොහොතේ. නමුත් ඔබ ගෙවල් දෙකකට දුප්පත් ගෙවල් දෙකකට උදව් කරලා තියෙනවා. ඔබට අන්තිම මොහොතේ වැඩිපුර සතුට එන්නේ ඔබේ ගෙදර ගැන හිතනකොටද? අර සලකපු දුප්පත් ගෙවල් දෙක ගැන හිතනකොටද? බලන්න තියෙනතුනේ පින්කම් වල වෙනස මේක. මෙන්න මේ ආධ්‍යාත්මික මට්ටම දිනෙන් දින අපි දිනු වෙන්නට ඕනි. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න දරුවන් නිතරම තමා ලෝකෙට සේවය කරන්න කියන හිතාගෙන ඉගෙන ගන්න. අපි දන්න ළමයෙක් ඉනෝ ශ්‍රී ලංකාවේ දුවක්. ඒ දුව කියනවා කවදා හරි වෛද්‍යවරයෙක් වෙනවා කියලා. මේ දුවගේ අම්මා තාත්තා කියනවා වෛද්‍යවරයෙක් වුණාට කමන්නේ. හැබැයි ඔයා ලෙඩුගෙන් සල්ලි ගන්න බෑ. ඔයා වෙනුවෙන් සියලුම ධනය දේපළ වලට ඉතුරු කරලා තියෙන බැංකු පොතේට ජීවත් වෙන කාලේ පුරාම ජීවත් වෙන සල්ලි ඉතුරු කරලා තියෙන. ඔයාට ඉඩමකුත් අරගෙන ගේකුත් හදලා දෙන්න තියෙන. ඔයා ප්‍රතිකාර කරාට කමන්නේ ලෙඩු මෙන් සල්ලි ගන්න බෑ. දුප්පත් ලෙඩුන්ට ඔයා බෙහෙ ටිකට ඔයාම සල්ලි දෙනවා නේද? තින තුන ඔබ විශ්වාස කරනවා දැන් මේ දෙමාපියෝ කවුද කියලා? මේ දෙමාපියෝ අබෞද්ධයි. මේ බෞද්ධ නොවන අම්මයි තාත්තයි දෙන්නේ මේ දරුවන්ට කියන විදිය. තින්නතුනි බලන්න ඇතැමිට අර දරුවා ඉගෙන ගන්න හැම දවසකම දරුවට අරක මතක් වෙනවා. ඇතැමිට දරුවාට ජීවිත අනතුරක් වෙන්න පුළුවන් උපාධිය ගන්න කලින්. දරුවා මරණයටපත් වෙන්න පුළුවන්. නමුත් මිය ගියත් ඒ දරුවා මිය ගිහිල්ල ඉපදෙන්නේ කොහෙද? ඉපදෙන්නේ සුගතියේ. දැන් අපේ සාමාන්‍ය කෙනෙක් කොහමද කියන්නේ ડોක්ටර් කෙනෙක් කියලා කොහොම හරි අහවල් ගෙදරට වඩා අපේ ගෙදර ලොකු ගියක් හදන්න ඕන අලුත්ම වාහනයක් ගන්න ඕන එහෙම නේ හිතන්නේ නේ තිනතිනේ බලන්නේ හිතන මොහොතක් පාසා අපේ කෙලෙස් ඇති වෙන්නේ මාන්නේ වැඩි වෙන්නේ ලෝභය වැඩි වෙන්නේ ඒව කරාට කමන්නේ නමුත් ඒව කෙලෙස් ඇති නොවන විදිහට කරන්න ඕන නමුත් බලන්න දරුවෙක් මෙහෙවන විදිය සැබෑ අම්මල සැබෑ තාත්තල ඒ නිසා අන්න ඒ විදියට දරුවාගේ මනස හැදුනොතින් ඔබට බය වෙන්න දෙයක් නෑ දරුවා ඉගෙන ගත්තොත් හොඳම තැනකට යයි ඒ වගේම ඔබට කලින් දරුවට ජීවිතේට අනතුරක් වුණත් දරුවා කිසි දවසක දුගතියකට යන්නේ නෑ දරුවා ඉන්න තැනට වඩා හොඳ තැනකට දරුවා ඉපදෙන්න ගිහින් ඒ නිසා අපි දිනපතාම කුසල් වැඩෙන විදියට ලෝකයට වැඩිපුරම සේවයක් කරන්න පුළුවන් විදියට වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි ඔබට විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් බෙහෙතක් හොයාගන්න පුළුවන් වෛරසයකට නැත්නම් පිළිකාවකට යම් කිසි ඖෂධයක් ඔබට හොයාගන්න පුළුවන්. අන්න ඒ වගේ පරිේෂණ කරනවා කියන හැඟීමෙන් වෛද්‍ය උපකරණයක් හරි බෙහෙතක් හරි ලෙඩ සුව කරන ක්‍රමයක් හරි අන්නේ දෙයක් මම ලෝකයට ඉදිරිපත් කරනවා කියන හැඟීමෙන් අපේ අධ්‍යාපනය මෙහෙවන්නට ඕන. මේත් එක්කම අපේ ජීවිතයේ කුසලයේ දිනු වෙනවා. මේත් එක්ක අපේ ජීවිතවල විශාල පරිවර්තනයක් වෙනවා. මෙන්න මේකෙන් තමයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපේ වටිනාකම වැඩි කරගන්න. අපේ වටිනාකම වැඩි වෙන්නේ අපි හිතන විදියෙන්. අපිට තියෙන බඩමුට්ටු ප්‍රමාණය නෙවෙයි අපේ වටිනාකම වැඩි වෙන්නේ. අපේ වටිනාකම වැඩි වෙන්නේ අපි හිතන විදිය. අන්නේ හිතන විදියේ ඉහළම ක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඒ අතුණු ප්‍රධාන දේ තමයි මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව කියන එක. දැන් මෙතන ඉඳන් අපි විශේෂ කාරණා ටිකක් විස්තර කරනවා. කෙටි කාලයකදී ඉතාම වැදගත් කරුණු ටිකක් විස්තර කරන මේක හොඳට අහගන්න විශේෂයෙන් මේ දුවල පුතාලා. ඔයාලා හැම දිනාටම මේක තේරුම් ගන්න පුළුවන්. ඔයාලා හුඟා බුද්ධිමත්. අවුරුදු 7 අයත් බුදුරජාණන් වහන්සේගේ කාලේ මාර්ගඵල ලැබුවා. රහතන් වහන්සේලා වුණා. ඒ හුඟා සසර බුද්ධිය දිනු කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ධර්ම දේශනා කළේ මේ මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව දිනු කරන්න හැටි. නැත්තම් wisdom එක ප්‍රඥාව දිනු කරන්න හැටි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ කියන්නේ අපේ ජීවිතේට ඇත්තමතම මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. දැන් ඔබට හිතෙන්නේ මේ මොහොතේ ඔබ ඇසෙන් රූපයක් දකිනවා, මේ හාමුදුරුවෝ දිහා බලාගෙන මේ හාමුදුරුවෝ කටින් නිකුත් කරන වචන මම අහගෙන ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඒක තමයි අපි හිතන විදිය. නමුත් ඇත්තටම මේ ඇහැට රූපය ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා නෙමෙයි, බාහිර කෙනෙක් ඉන්නවා කියලා හඳුනා ගන්නකොටම සිත වේගවත් ස්ටෙප්ස් කීපයක් ගිහිල්ලා තියෙනවා. හඳුනා ගන්නකොට මේ මුලින් දැකපු ඇසේ the ability of seeing කියන එක, ඇසේ පෙනීමේ ශක්තිය මුල් අවස්ථාවත්, ඒ රූපයත්, form එකත්, ඒ eye consciousness එකත් මේ තුනම සීස් වෙලා තියෙනවා. අපි යමක් හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ mind consciousness එකෙන්, මනෝවිඥාණය. මේ මොහොතේ ඔබ යමක් දැක්කත් ඔබ ඒක හඳුනාගන්නේ ඇසින් නෙවෙයි. ඇසට වර්ණ රූපය එනවා. ඒක ඉතාම ඉක්මනට නිරුද්ධ වෙලා ගිහිල්ලා අපි ඒක හඳුනාගන්නේ මනෝවිඥාණය. කනට ශබ්දයක් අහනකොටත් එහෙමයි. මේ ශබ්දය කියලා ඔබ හඳුනාගන්නකොට හඳුනාගන්නේ මනෝවිඥාණය. ඔබ දිවට රසයක් දැනෙනවා කියලා හඳුනාගන්නකොට හඳුනාගන්නේ දිවෙන් නෙවෙයි, මනෝවිඥාණයෙන්. නාසයට ගඳ සුවඳ දැනෙනකොට, ශරීරයට පහසක් ලැබෙනකොට මේ ආයතන පහෙන්ම ගන්න ඒවා හඳුනා ගන්නකොට හඳුනා ගන්නේ කොහෙන්ද? අපි මනෝවිඤ්ඤාණයෙන් හඳුනා ගන්නවා. නමුත් මේක අපට කිසි විටකත් හිතෙන්නේ නැහැ. මෙන්න මේක අපි හරියට දැක්කොත් අපිට දුක නිදහස් වෙන්න පුළුවන්. අපි දැන් මේ මොහොතේ අපි බාහිර භෞතික දේවල් මත අපි ඩිපෙන්ඩ් වෙලා තියෙනවා. නමුත් අපි හරියටම දැක්කොත් මේ පේන සියලුම ලෝකය අපි ඒක ඇප්ලයි කරනකොට, අපි ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරනකොට අර මුල් එක්ස්පීරියන්ස් එක සීස් වෙලා කියලා දැක්කොතින් අන්නේ දකින්න එක තමයි ප්‍රඥාව. අන්නේ දකින්න මොහොතෙහි සිහියෙන් ඉදීමට තමයි මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. දැන් මේක අපිට සාමාන්‍ය විදිහට කිව්වට තේරෙන්නේ නැහැ. ඉතාලම සරල උදාහරණයක් කියන්න. අපි නිතර බනවලි කියන උදාහරණයක්. අපි වාහනයක් ඩ්‍රයිව් කරන බලන්න. වාහනය ඩ්‍රයිව් කරනකොට නිතරම අපි අඩි 20ක් 25ක් ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. අපට හිතෙන්නේ තමන් ඉන්නේ ඉස්සරහා කියලා. හැබැයි තමන් ඉන්නේ කොහෙද? ඉන්නේ පිටපස්සේ රෝද හතර උඩ ඉන්නේ, මේ වීල් හතර උඩ ඉන්නේ. නමුත් අපි ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. අපි කෑම ටිකක් කනකොට කෑම ටික රසය කියලා අපි කන්නේ කොහොමද? පිඟානේ දිහා බලාගෙන. අපි හිතන් ඉන්නේ පිඟානේ තියෙන කෑම ටිකයි රහ කියලා. නමුත් ඇත්තටම මේ මොහොතේ රහ එන්නේ කොහේකින්ද? අර කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම ටිකෙන් තමයි රහ එන්නේ. අපිට හිතල තියනද ඒක? කවදාවත් නැහැ නේ. අපි ඩ්‍රයිව් කරනකොට අපිට හිතල තියෙන අපි ඉන්නේ මේ රෝද හතර උඩේ කියලා. නමුත් ජීවිතය අතහරත් අපි රෝද හතර උඩේ ඉන්නේ. අපි කෑම කනකොට රස විඳින්නේ, රස දැනෙන්නේ අර කෙලත් එක මිශ්‍ර වෙච්ච වමනයක් වගේ කෑම ටික. පිඟානේ තියෙන ලස්සන කෑම නෙවෙයි. අපි බලන්නේ රෑට ටෝච් එකක් ගහගෙන යනකොට එකපාර සර්පෙකුටත් බය වෙනවනේ. ඇයි බය වෙන හේතුව? අපි ටෝච් එක ගහ යනකොට අපි හිතන්නේ ටෝච් එක එළිය තියෙන තැනේ තමන් ඉන්නේ කියලා. ඒක තමයි බය වෙන එකපාර. සර්පේ දැක්ක ගමන් බය වෙනවා. අපිට දැනෙන්නේ අපිට ඒකයි තමන් අතරේ ලොකු ස්පේස් එකක් තියෙයි කියලා. අන්නේ වගේම තමයි එතකොට කෙනෙකුට හිතේ එහෙනම් කකුල් දෙක ළඟ හිටියොත් බය වෙයි කියලා නේ. පින්නතුන් කකුල් දෙකම හිටියොත් අපි බය වෙනවා. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් බය වෙන්නේ නැහැ. කකුල් දෙකම නෙවෙයි ඇඟට සර්පය වැටුණත් රහතන් වහන්සේ බය වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඇයි හේතුව? රහතන් වහන්සේ දනෝ ඇඟට වැටිල එක හඳුනා ගන්නකොට හඳුනාගන්නේ කාය විඤ්ඤාණය නෙවෙයි මනෝ විඤ්ඤාණය කියලා. සමහර රහතන් වහන්සේලා ඇඳේ කුටි ඇඳේ ඉන්නකොට ඉතාලම දරුණු සර්පය ඇඟට වැටිලා තියෙනවා. ඒ සර්පය ඇඟට වැටිච්ච ගමන්ම මුළු ශරීරයම නිකන් වැලිකඩ වගේ විහිදලා යනවා. ඒ තරම්ම විසගොර සර්පයක්. සමහර රහතන් වහන්සේලා කියලා තුන ඉක්මනට මගේ මේ ශරීරේ බොඩි එක ඉක්මනට එලියෙන් තියන ඇඳත් එක්කම කියලා. බය වෙලා නැහැ. එතකොට අද අපිට බය හිතෙන්නේ යමක් ගැන ලෝභය හිතෙන්නේ ආසාවක් හිතෙන්නේ කෙනෙක් ගැන අමනාපයක් හිතෙන්නේ මොකද්ද? අපට යම්කිසි රූපයක් මතක් වෙනකොට අපි හිතන්නේ ඒ මතක් වෙන රූපය මේ මොහොතේ ලෝකයේහි ඒ මට්ටමෙම තියේ කියලා. නමුත් අපි හිතන්නේ මනෝවිඤ්ඤාණය. පින්නතුන් මෙච්චරයි කරන්න තියෙන බුදුදහම. 84,000ක් ධර්මස්කන්ධය අතුරෙන් සබ්බේ සංඛාර අනිච්චා සබ්බේ සංඛාර දුක්ඛා සබ්බේ ධම්මානත්තා කියලා කියන්නේ මේක. ඒ කයන වයන් බෙක්කේ මග්ගෝ සත්තාන විසුද්ධියා යදිදන් චත්තාරෝ සතිපට්ඨාන කියන්නේ මේක. ඔබ ඊටාම සුපිරි දක්ෂේ නම් gifted කෙනෙක් නම් ඉහෙළම ප්‍රඥාවන්ත කෙනෙක් නම් present moment එකට mindful කරගෙන present moment එකට focus කරලා හැම වෙලාවෙම මනසින් යමක් මතක් වෙනකොටම දකින්න දක්ෂ වෙන්න. මේ තමන්ගේ මනසට පේන රූපය දැන් තියෙන රූපය නෙවෙයි අතීතයේහි නිරුද්ධ වෙච්ච සීසස් රූපයක් තමන්ගේ මනසට මේ මොහොතේ පේන්නේ. ඒ පේන මනෝවිඤ්ඤාණයත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒක මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මෙහෙම දකින්න දකින්න අපි සම්පූර්ණයෙන්ම අපේ මේකට තමයි ඉන්සයිඩ් මෙඩිටේෂන් කියලා කියන්නේ. ලෝකේ ඔක්කොම අය කරන්නේ අවුට්සයිඩ් මෙඩිටේෂන් කරන්නේ. බෞද්ධය විතරයි ඉන්සයිඩ් මෙඩිටේෂන් කරන්නේ. මෙන්න මේක අනාවරණය කළ දෙන්නේ බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළෝනේ. ඒ බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච දවසේ වෙසක් දිනේ අපි මේ සමරන්නේ. උන්වහන්සේට සලකන උපරිම විදිය හැම වෙලාවෙම මතක් කරගන්න. මේ පේන රූපය ඔබේ ඉස්සරහා ඇහි පේන මේ රූපය ඔබට දැනට මේ කන් දෙකට එන රූපය ශබ්දය මේ ඇහෙනකොට තමයි ඇහුම්කන් දෙන්නේ මනෝවිඤ්ඤාණය කියලා දකින්න. සුප්පබුද්ධං පබුද්ධන්ති සදා ගෝතම ශාවකා යේසං දිවාකරත්තෝච භාවනාය රතෝ මනෝ. යම් කෙනෙක් මේ භාවනාවෙන් කෙනෙක් නිතර වාසය කරනව නම් ඔහු ඊටාම ප්‍රබෝධමත් අවදි වෙච්ච කෙනෙක් වගේ හැම වෙලාවෙම සතුටින් ඉන්නවා කියලා. බාහිර කිසිම දෙයකට ඔබ control කරන්න බෑ. It doesn't depend anything or anyone outside. It completely depend on inside. Reflecting on impermanence and selfless. තිනුතුනේ මේක ආද අපි කියන උත්සාහ කළේ මේක ඔබේ බුද්ධි මට අනුව තේරුම් ගන්න. ඔබේ බුද්ධියේ ප්‍රමාණයට අනුව තේරුම් ගන්න. ඔබ ඔබේ ජීවිතයට ඇත්තටම ආදරේ නම් මේක practice කරන්න. ඔබ ඇත්තටම බුදුහාඳුරෝ කියන මතය ඔබ පිළිගන්න සූදානම් නම් ඔබට කුඩාම කාලේ ඔබේ අධ්‍යක්ෂක එකතු කළ අම්මා පුතේ බුදු සාදු කියන්න කියලා වැඳෙවනේ නේ කුඩාම කාලේ. කුඩාම කාලේ ඔබ ශ්‍රී ලංකාවේ හිටියේ නම් ඇඳේ ඉන්නකොට රාත්‍රියේ කාලේ අවදි කරවල පින්කමකට එක් කරගෙන ආවනේ මතකද? මොකටද? කටින පින්කමට අත ගහන්න අර බෙර ගහගෙන යනකොටනේ පාරයිනේ. ඉතින් ඒ අම්මා අපිට කරපු උදව්ව මුලින්ම කඩන පින්කමට අත ගහලා මුලින්ම අපේ සිංහිති අධ්‍යක්ෂක එකතු කරලා බුදු දිනේට වන්දනනේ. අන්න එතනින් පොඩි කාලේ බකට් එකක් පත්තු කරලා පහනක් පත්තු කරලා වෙසක් කෝඩුවක් වෙසක් කාට පත්තු කරලා ආරම්භ කරු මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඒ අම්මට තාත්තට ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය මේ බුද්ධ ශාසනය තුළ උපරිම ප්‍රයෝජන ගන්න. හැකි තාක් සිල්වන්ත වෙන්න, පරිත්‍යාග සීලි වෙන්න, කලමුණ සලකන්න, සතිමත් බව පුහුණු කරන්න, හැකිතා ප්‍රඥාය වාසය කරන්න. මේක තමයි ඔබේ ජීවිතේ ලබා දෙන වටිනාම වටිනාකම. අද ඔබ මිය ගියාට පස්සේ ඔබේ ශරීරෙත් ලෝකයෙන් ගරු කරන්නේ නැහැ. ඔබේ ගෙදරයිවත් ගරු කරන්නේ නැහැ අදට. මේ ගිහිල්ලා පැය ගාණක් යන්න කලින් කෝල් කරලා ගෙන්නල පිටත් කරනවා. ඔබ කොයි වයසින් හිටියත් ඒකයි ස්වභාවය. ඔබේ ගෙදර වත්තේ ඔබේ මරණේ වල දාන්නේ කවුරුවත්. මිය ගිහපු කෙනෙක් යලු ටිකක්වත් ගෙදර තියාගන්නේ. ගෙවල් පාළු වෙනවා කියලා කියනෝනේ. ඒ කියන්නේ අපි නොවටින අය. අන්නේ නොවටින අපට ඉහිලම වටිනාකම ලබා දෙන බුදුහන කොහොමද? අපි ප්‍රඥාව ඉහිලටම දින කරවතින් එදාට අපේ එක කෙස් ගස් ටික උනා ධාතු කරඩුවක තියලා වඳිනව ගෙදර බුද්ධ පූජාව කියන ස්ථානතිය. ඒ තරම් වටිනාකමක් අපේ ජීවිතේ ලබා දෙන්නයි බුදුහාඳුරු මේ ධර්මයක් දේශනා කළේ. ඒ නිසා පින්නතුනි නොවටිනා කෙනෙක් විදිහට මේ යන්න එපා. ඔබේ ජීවිතේට උපරිම වටිනාකම ලබා දෙන්න. ඔබට විතරක් නෙවෙයි ඔබ පාවිච්චි කරපු බඩු භාණ්ඩ වලට ඔබේ ඇඳුමටත් මිනිස්සු වඳින්න පුළුවන් මට්ටමට දැහැත් එකතු කරන මට්ටමට වටිනාකමක් ලබා දීලා ඔබේ net දෙක තියාගන්න. ඔබ දන්නව සාතන් වහන්සේලා පාවිච්චි කරපු සිවුරටත් වඳිනවා. උන්වහන්සේලා පාවිච්චි කරපු පටියටත් පටිය ධාතුව කියලා වන්දනා කරනවා. පාත්‍රයේ කෑලි වලට ඒ පාත්‍රයේ කොටස් වලට පාත්‍රා ධාතුව කියලා ධාතු කරඬු වලට කියලා වන්දනා කරනවා. ඒ තරම් උන්වහන්සේලාගේ ප්‍රඥාව නිසා ගරු කරන එච්චර වටිනාකමක් මේ ධර්ම තුලින් අපට ලබා දීලා තියෙනවා. ඉතින් ඒ ධර්ම තුල අප්‍රමාදීව කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ගේ ධම් කරුණිය මහන්න තියෙනවා අහන්න පුළුවන්. ඇත්තෙම මුල් කාලේ අපට මුල් කාලේ ඉරියව්වක් ඕන එක පුරුදු වෙන කාලේ. නමුත් කාලයක් ගියාට පස්සේ අපට ඒක වුණත් වාඩි වෙලුණත් ඒ කියන්නේ හිටගෙන වුණත් කරන්න පුළුවන්. ඇවිදිනකොට වුණත් කරන්න පුළුවන්. ඒක ආරම්භක කාලේදී තමයි වාඩි වෙලාම කරන්න කියලා කියන්නේ. නමුත් ආරම්භ කරන කාලේ වාඩි වෙලා හොඳට කරලා පුහුණාට පස්සේ පස්සේ කාලෙකදී අපට සක්මන් කරන ගමන් වුණත් මෙතෙන්ට මයින්ඩ්ෆුල්නස් එක ફોකස් කරලා හුස්ම ගැනීම පිට කිරීමත් එක්ක අපට අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි ඒක තමයි මුලින්ම කිව්වේ විමුක්තායතනය කියන්නේ ඒකයි. අපි කිව්වනේ ධර්ම ශ්‍රවණය විමුක්තායතනය කියලා. ඒ කියන්නේ භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැහැ කියලා කියන්නේ. සැබෑයසම ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ඒ බණ අහන වෙලාවත් භාවනාවක් වෙන්න ඕන. ඒ බණ අහන වෙලාවත් තමන්ගේ සිහිය සහ නුවණ දින වෙන අවස්ථාවක් වෙන්නට ඕන. දැන් බලන්න ඔබ මේ ධර්ම ශ්‍රවණය කරපු කාලය තුල ඔබේ හිත කොච්චර දියුණු වෙන්නේ නැද්ද? ඔබ ඇදැමිට ජීවිත කාලෙම කරපු කුසල ටිකට වඩා ටිකක් ඔබ හරියට අවධානයෙන් හිටියනම් මේ කාල පරාසය තුර ඔබ කරගන්න වෙන්න පුළුවන්. ඇතැමිට මේ පැය එකහමාරිදී ඔබ හිටිය කාලේ හරියට සතිමත්ව හිටියනම් ඒ ඇතිවෙච්ච කුසල චේතනා ටිකෙන් විතරක් වුණත් ඔබට ආත්මවාසියක් විතර සුගතිගාමි වෙන්න පුළුවන්. ජීවිතේ වෙන කුසලයක් ඔබ සිදු කරනවගෙන හිටියා. ඒ නිසා පින්නතුනි හැකි හැම වෙලාවෙම ඉහෙළම විදියට ධර්ම ශ්‍රවණය කරන්න. ඒ කන්නකොට මේ දරුවත් මේ වගේ කරගෙන ඇවිල්ලා කරන්න. දරුවා අතේ තියාගෙන හරි දරුවට නිින්ද ගියත් කමන්නේ නැහැ. දරුවාත් ළඟ තියාගෙන ඒ දරුවටත් ආශිර්වාදයක් ඒ ධර්මයේ ආශිර්වාදේ ලබා දෙන්න. හොඳයි වෙන ප්‍රශ්න තියෙනවද? අහන්න එහෙම ප්‍රශ්න තියෙනවද? හොඳයි පින්නතුනි එහෙනම් අපි මෙතන ඉන්නේ මාඩපත් කරනවා. ඔබ වේලාවක් ගත වුණා. ඉතින් පින්නතුනි මහා සද්ධාමෙන් ධර්ම ශ්‍රවණය කළේ ඇත්තටම මේ ධර්ම ශ්‍රවණය කළා කියන්නේ ඔබේ ජීවිතයට මේ ආලෝකයක් දල්වා ගත්ත මේ පහරක් දල්වා ගත්තා. මේක ඔබ දල්වන වෙසක් පහනට වඩා බොහොම ආලෝකවත් පහනක් මේ දල්වන්නේ. මේ දල්වාගත්තු පහන මුළු ජීවිත කාලය තුළම නොනිවා දිගටම දල්වාගෙන ඉන්නට උත්සාහ කරන මේ පහන. මේ ධර්මාලෝකයෙන් මුළු ජීවිතේම ආලෝකවත් කරගන්න බලන්න. ඒ ජීවිතේ උපරිම වටිනාකම ලබා දෙන්න. මේ රැස් කරගත් සියලුම පින් අප නමින් මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ